සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අදිෂ්ඨානයක් ඇති කරගන්නට මේ ශ්‍රවණය කරන ධර්මය උතුම් වූ නිවනටම උතුම් වූ විරාගයටම පාරමිතාවක් වෙත්වා කියන අදහස් ඇති කරගෙන අදිෂ්ඨානයක් කරගන්නට. හොඳයි. අපි අද සාකච්ඡා කරන්න යන්නේ අක්කම කියන සූත්‍රය. ඊට මත්තේ අපි දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. අපි ඒ ටික මුලින් සාකච්ඡා කරමු. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළ තිබෙන්නේ සත්‍යාගයේ සසර විමුක්තියට. උන්වහන්සේ දක්වනවා මේ අපි හැම දිනාම යුද පිටියකට පිවිසුණු උදවිය. මොකක්ද අපේ යුද පිටිය? කෙලෙස් නැමැති යුද පිටිය. ඒ කෙලෙස් නැමැති යුද පිටියේ අපි හැම දිනාම අසරණ වෙච්ච උදවිය. ඒ කුමක් නිසාද අසරණ වෙලා තියෙන්නේ? ඒ අවශ්‍ය කරන බලය නොමැති කම. මොකක් නිසාද අසරණ වෙලා තියෙන්නේ? අපිට අවශ්‍ය කරන යුද පිටියකට ගියහම අපිට අවශ්‍ය කරන බලයක්. කුමක් සඳහාද? ඒ යුද පිටියේ ඒ සතුරු සේනාව සමග යුද කිරීම සඳහා අපිට අවශ්‍ය කරන යම් බලයක්. අන්න ඒ වගේ මේ ආධ්‍යාත්මික යුද පිටිය කියලා කියන්නේ කෙලෙස් නැමැති ලෝකය. මේ කෙලෙස් නැමැති ලෝකයේත් මේ කෙලෙස් සටනත් එක්ක ජය ගැනීම සඳහා අපිට අවශ්‍ය කරනවා යම් බලයක්. ඒ වගේම යම් කිසි ධනයක්, මේක බලයක් හැටියටත් පාවිච්චි වෙනවා, ධනයක් හැටියටත් පාවිච්චි වෙනවා. අන්න ඒ කාරණා පිළිබඳව තමයි අද මුලින් සාකච්ඡා කරන්නේ. එතකොට අපි හැම කෙනෙකුටම මේ සසර ගමනින් එතර වීම සඳහා ප්‍රධානම ධනය තමයි සද්ධාව කියලා කියන්නේ. ඒක සමහර අවස්ථාවල බුදුහාමුදුරු බලයක් හැටියටත් දේශනා කරනවා. සද්ධා බලං, සද්ධා ධනං ඔය ආදී වශයෙන් සඳහන් කරනවා. එතකොට සද්ධා ධනං, සද්ධාව ධනයක් වෙන්නේ ඇයි? දැන් හැමෝටම සද්ධාව ධනයක්. සද්ධාව ධනයක් වෙන්නේ ඇයි? පින්නතුනේ මේ සද්ධාව කියන වචනය විවිධ අර්ථ තියෙනවා. කොමද විශ්වාසය කියල දක්වනු. ඇදහීම කියල දක්වනු. හැබැ අපි විශ්වාස කරන්නේ අදහන්නේ කුමක් පිණිසද. අපි යමක් විශ්වාස කරන්නේ අපි යමක් අදහන්නේ කුමක් පිණිසද. මේ ලෝකයේ සත්වයෝ විශ්වාස කරනවා අදහනවා. බොහෝ සත්වයෝ දිරා යන දෙයක් පිළිබඳවම විශ්වාස කරනවා අදහනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් විශ්වාස කරනවා යම් කිසි දිරා යන දෙයක්ම බලාපොරොත්තු වෙයි. යම් කිසි දෙයක් විශ්වාස කරනවා ලෙඩ වෙන දෙයක්ම බලාපොරොත්තු වෙයි. ඒගොල්ලෝ එක ලෙඩ වෙනවා කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන අදහන විශ්වාස කරන මරණ දෙයක්ම බලාපොරොත්තු වෙයි. මම කියන කාරණාව තේරෙනවා. උන් අන්තිමේදී ඒ යමක් විශ්වාස කරලා බලාපොරොත්තු වුණු දෙය අර ජාති ජරා ව්‍යාධි මරණ කියන ගණේට වැටෙනු. තේරෙනවා නේද? එතකොට නමුත් අපිට අපේ ධර්මයේ සද්ධාව කියලා දක්වන්නේ විශ්වාසයයි. ඒ කවුරු පිළිබඳව විශ්වාසයද? දැන් ධන අද උගන්වන ධන හතක්. සප්ත ධනයේ පිළිබඳ. හොඳ නේ අද ආර්ථික විද්‍යාව ගැන තමයි උගන්වන්නේ. ඒ අද අපිට මේ කෙලෙස් සටන කරන්න සප්ත ධනයේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ කෙලෙස් සතුරා සමග අපිට මේ සටන කරන්න බෑ. ඒකට බුදුහාමුදුරුව සප්ත ධනයක් දැක්වුවා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං. යස්ස ඒත ධන අත්ති ඉත්‍යා පුරිසස්සව අදලිද්දෝති තං ආහූ අමෝගං තස්ස ජීවිතං. අපි දිලුඳු වෙන්න කැමති නැහැ. එතකොට අපේ ශාසනය උගන්වනවා දිලුඳු භාවයෙන් අත්මිදින ක්‍රමය. ඒ කියන්නේ ඒකයි මේ බුද්ධ ශාසනයේ කිසිම කෙනෙක් පරාද නැහැ. පරාජයටපත් වෙන්නේ නැහැ. හොඳයි. එයි පළවෙනිම කාරණාව තමයි මේ සද්ධාව කියලා කිව්වේ. ඒතර සද්ධාව කියලා කිව්වේ විශ්වාසයයි. දැන් අපි ධම්මෙහි දක්වනවා සද්ධාව කියන එක මේ විදිහට කතමංච භික්කවේ සද්ධා ධන. අනේනි මොකක්ද මේ සද්ධා ධනය කියලා කියන්නේ? ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති. කොහොමද මේ අරිය ශාවකයෙක් සද්ධාවන්තයෙක් කියලා කියන්නේ? සද්ධාති තථාගතස්ස බෝධි. ඉතිපිසෝ භගවා යাদি වශයෙන් දක්වනවා. මේ දක්වන මුලින්ම සද්ධාති විශ්වාස කරනවා තථාගතස්ස බෝධි. ලෞතුරා බුද්ධත්වයේ පිළිගන්න කියන්නේ තේරෙනවද? දැන් සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්න. බෝධිය පිළිගන්න, අවබෝධය පිළිගන්න. හොඳයි. දැන් මෙහෙම හුවොත්. දැන් පරලොවක් පිළිගන්නවද? පරලොවක් පිළිගන්නේ දැකලාද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ. පිනක් පිළිගන්නවද? ඒක පින පිළිගන්නේ දැකලාද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියන නිසා බුදුහාමුදුරුවෝ මේක පින කියලා දේශනා කරලා තියෙනවා. එතකොට අපි යම් ප්‍රමාණයක් බුදුහාමුදුරුවෝ කියන කාරණා යම් ප්‍රමාණයක් දැනට විශ්වාස කරනවා තේරෙන තරම් නේද? එතකොට ඇයි අපි බුදුහාමුදුරුවෝ දැන් බොහෝ දෙනෙක් නොයෙකුත් පරමාර්ථ අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා? දැන් අපල තියෙනගෙන අපලයෙන් මිදීම සඳහා බුදුහාමුදුරු විශ්වාස කරනවා. කම්කටොළු තියෙනගෙන ඒ කම්කටොළු වලින් මිදීම සඳහා බුදුහාමුදුරු විශ්වාස කරනවා. නොයෙකුත් පුදු පූජාවන් පවත්වනවා. ඒක ඒගොල්ලන්ගේ බුද්ධියේ තේරුම් ගැනීමේ මට්ටමේ ප්‍රමාණය. එතකොට නමුත් ඇයි අපි බුදුහාමුදුරු පිළිගන්න ඕන? බුදුහාමුදුරු මම හැමදාම කියන කාරණාව අදත් මතක් කරන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ මම හැමදාම මතක් කරනවා උන්වහන්සේට ගිහි ගෙදර සියලු සැප තිබුණා බෝධිසත්වරයෙක් වශයෙන්. එහෙමනේ. එතකොට උන්වහන්සේ ඒ සැප සම්පත් අතරේ දුටුව මොකක් හෝ දෙයක්. දැන් අපි දැහැල තියෙන කුංජල සතර පෙර නිමිති දැක්ක කියලා. එතකොට ඒවායින් උන්වහන්සේට තේරුණේ කුමක්ද? මේ ලෝකයේ සත්‍යය දිරා යන බව, ලෙඩ වෙන බව, මරණයට පත් වෙන බව. එතකොට මේ සියලු සත්‍යෝ ඒ ස්වභාවයෙන් යුක්තයි. එහෙම නැtei කියන සත්‍යයක් ලෝකේ නැහැ. කොහොම නැtei කියන්නේ? දිරා යන්නේ නැති සත්‍යේ, ලෙඩ වෙන්නේ නැති සත්‍යේ, නොමරන සත්‍යයක් ලෝකේ නැහැ. එතකොට මේ සියලු සත්‍යෝ ස්වභාවයෙන් යුක්තයි. උන්වහන්සේ කල්පනා කළේ එහෙනම් දෙයක් හොයන්ට ඕන, ධර්මයක් අවබෝධ කරන්ට ඕන. මෙන්න මේ ලෙඩවීමේ, මේ දිරා යෑමේ, මේ මරණයෙන් අත් මිදුන. ඒ නිසා තමයි උන්වහන්සේ අර සියල්ලක්ම අත්හැරලා මහා අභිනික්‍රමණයක් කළේ. ඒක උන්වහන්සේ එහෙම අභිනික්‍රමණයක් කරලා දැන් ආචාර්ය ගුරුන් ළඟට ගියානේ. එහෙම ගියාම ඒ අය ගිලංග ඒ අය උපදෙව්ව ඵල සමාපත් ඉපදෙව්වා. නමුත් උන්වහන්සේට අවසාන ඉල්ලීමක් කළා. මොකද කිව්වේ? සිද්ධාර්ථය අපි මගේ මේ ශිෂ්‍යෝ පිරිස අපි කොටස් දෙකකට බෙදාගමු. බෙදාගෙන පාලනය කරමු. ආලාර කාලාමත් කිව්වා, උද්දකරාමත් කිව්වා. නමුත් බෝසතාණන් වහන්සේගේ අරමුණුනේ ඒක නෙමෙයි. මොකක්ද අරමුණ? එතකොට අන්න එකෙන් අත් මිදෙන මාර්ගය. මේ ඉපදීම, දිරායම, ලෙඩවීම, මරණය කියන මේ සත්‍යයට පොදු ලක්ෂණයක් ඒක. ඒ පොදු ලක්ෂණයෙන්, ඒ පොදු දුකෙන් අත් මිදෙන ක්‍රමයක් තමයි උන්වහන්සේ හෙව්වේ. ඒක අර ගුරුවරු ළඟ තිබුණේ නැහැ. ඒත් උන්වහන්සේ උන්වහන්සේ ඒ තැන්වල නික්මිලා බෝධි මූලයේහි උන්වහන්සේ පරිේෂණයක් කළා. අරියේ පරිේෂණය කියලා සූත්‍රයක් තියෙනවා නේද? මම හිතන්නේ සාකච්ඡා කළාද වගේ මතකයි. අරිය පරිේෂණය කියලා කිව්වේ මොකද්ද? උදාහරණ දක්වනවා මහණෙනි, බොහෝ සත්වයෝ මේ උපදින ලෝකේ උපදින දෙයක් ගැන පරීක්ෂණය කරනවා. ලෙඩ වෙන ලෝකේ ලෙඩ වෙන දෙයක් ගැන පරීක්ෂණය කරනවා. මේ හැට පේන රූපේ වේවා, කනට ඇහෙන ශබ්දේ වේවා, මේ ඔක්කොම දිරාපත් වෙන දේවල්. තේරුණාද? වියකිලා මියදිලා යන දේවල්. එතකොට අන්න ඒව පිළිබඳව පරීක්ෂණයක් කරනවා. හැබැයි බුදුහා බෝසතාණන් වහන්සේ කළ පරීක්ෂණය තමයි උපදින ලෝකේ නොඉපදින මගක් ගැන, දිරා යන ලෝකේ නොදිරන මගක් ගැන, ලෙඩ වෙන ලෝකේ ලෙඩ නොවන මගක් ගැන, මරණයට පත් වෙන ලෝකේ නොමරෙන මගක් ගැන තමයි උන්වහන්සේ පරීක්ෂණය කළේ. ඒකට කියනවා මොකක් කියලාද? අරිය පරිේෂණය කියලා. එම පරිේෂණයක් කරලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ මොකක්ද? නිවනයයි සඳහන් කළ නිවනයයි අවබෝධ කළේ මොකක්ද? අන්න රීපදීමෙන් අත් මිදුණ, දිරායාමෙන් අත් මිදුණ, ලෙඩවීමෙන් අත් මිදුණ, මරණයෙන් අත් මිදුණ. අර උන්වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුර තමයි හොයාගත්තේ. මොකද්ද තියුණු ප්‍රශ්නය? මේ ඉපදීම, ලෙඩවීම, දිරායාම, මරණයට පත්වීම එක උන්වහන්සේට තිබුණු මේ සත්‍යයට උරුම වුණු පොදු ලක්ෂණය ප්‍රශ්නේ. එයින් අත්මිදුනා වූ ස්වභාවය තමයි මේ නිවන කියලා දක්වන්නේ. තේරුණාද? එතකොට අන්න එතකොට දැන් අපි බුදුහාමුදුරුව විශ්වාස කරන්න ඕන කුමක් සඳහාද? දැන් මෙහෙම බලමු. දැන් අපි ඉපදීම ස්වභාවය කොටගෙන ඉන්නවද? දිරායම ස්වභාවය කොටගෙන ඉන්නවද? ලෙඩවීම ස්වභාවය කොටගෙන ඉන්නවද? මරණය ස්වභාවය කොටගෙන ඉන්නවද? එහෙනම් ඇයි අපි බුදුහාමුදුරුව සරණ යන්න ඕන, විශ්වාස කරන්න ඕන? බුදුහාමුදුරුවෙන් අත් මිදුණා. ඒ නිසා මේ ගිලන් වූ සංසාරයේ මමත් ගිලන් වූ කෙනෙක්. මේ තෙරක් නොපෙනෙන සසරේ මමත් ගිලන් වූ කෙනෙක්. ඒ නිසා අපි බුදුහාමුදුරුව විශ්වාස කරන්න ඕන කුමක් සඳහාද? අන්න ඒ ගිලන් මේ සංසාරයේ ගිලන් වූ මම මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදීම සඳහායි බුදුහාමුදුරුවන් විශ්වාස කරන්න ඕන. තේරුණාද? එතකොට එහෙම බුදුහාමුදුරුව මේ සසරින් එතරට පැමිණුණා, එතරට පැමිණුණා. ඒ නිසා මටත් මේ දුක් සහිත සසරින් එතරට පැමිණීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන්න ඕන. අන්න එහෙම කෙනෙක් මේ බුදුහාමුදුරුව විශ්වාස කරනවා නම් උන්වහන්සේගේ අරහං ගුණය එයාදී වශයෙන් දක්වන නවරහාදී බුදු ගුණ පිළිබඳව, ඒ බුදු ගුණ වලින් කියන්නේ උන්වහන්සේල සතුව තිබුණු ගුණ. එතකොට ඒවා පිළිගන්නවා නම් අන්න එකට කියනවා සද්ධාව කියලා. එතකොට මොකද්ද මේ සද්ධාව කියලා කියන්නේ? බුදුහාමුදුරුව ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදුණා. මටත් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන්න ඕන. ඒ නිසා මොකද්ද කරන්න ඕන? ඒ තථාගත බුදුහාමුදුරුව පිළිගන්න ඕන, විශ්වාස කරන්න ඕන. තේරුණාද? බෞද්ධයෙක් බුදුහාමුදුරුව විශ්වාස කළ යුත්තේ අන්න ඒ නිසා. එහෙම නැත්නම් දෙවියෝ විශ්වාස කිරීමයි බුදුහාමුදුරුව විශ්වාස කිරීමයි අතර වෙනසක් නැහැ. තේරුණාද? හොඳයි. එතකොට සද්ධාව කියලා කියන්නේ කෙටියෙන් දැක්වුවොත් සද්ධාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරුවන් බුදුහාමුදුරුව සතු වූ ඒ අවබෝධය පිළිගැනීම තමයි සද්ධාව කියලා බුදුහාමුදුරුවන් විස්තර කළා තියෙන්නේ. හොඳයි. මේ ඊළඟට මේක කවුරු හෝ විශ්වාස කරනවා නම් අන්න ඒක ඔහුට ධනය. ඇයි ඒ ධනයක් කියන්නේ? මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා, සම්මා දිට්ඨියට පැමිණෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදෙන්නට ඒ විශ්වාසය හේතුවක් වෙනවා. ඒ නිසා ධනයක් නෙවෙයි. ඒ නිසා මේ විශ්වාසය ධනයක්. හොඳයි. ඒ පළවෙනි ධනය. ඒක නැතුව ඉන් එහාට ධනයක් ආධ්‍යාත්මික වශයෙන් උපයන ධනයක් නෑ. ඒක තමයි පළවෙනි ධනය. ඊළඟට සද්ධාදනං සීල දනං. ඊළඟ ධනය තමයි සීලය. සීලය කියලා කියන්නේ කෙටියෙන් දැක්වුවොත් කය වචනය දෙකේ සංවර භාවය. උන්වහන්සේ සීලය හැටියට දක්වනවා කතමංච භික්කවේ සීල දනං. මහණෙනි කුමක්ද මේ සීල ධනය කියලා කියන්නේ? ඉද භික්කවේ අරිය ශාවකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමීරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති, ඉදං උච්චති භික්කවේ සීල දන. ඒ පංච සීලය ගත්තාම පාණාතිපාතා කියලා කියන්නේ එකෙන් සත්ව ඝාතනය නේද? එතකොට ඒක කොහොමද කරන්නේ? වචනයෙන්ද කරන්නේ? කය මූලික වෙලා කරන්නේ. එතකොට නොදුන් දේ ගැනීම කුමක් මූලික වෙලාද කරන්නේ? සිත මූලික වෙනවා. හැබැයි හිතින් විතරක් හොරකම කරන්න බෑ. යම් වස්තුවක් එතන තියෙනවා මං ඒක ගන්න කියලා හිතුවට කය යෙදුන්නේ නැත්නම් ඒ වැඩේ කරන්නේ නැහැ. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදය කුමක් මූලික කරගෙන තියෙන්නේ? ඒ එතකොට මුසාවාදය වචන. එතකොට සුරාමීරය. එතකොට දැන් මේ කෙටියෙන් එකයි මම කිව්වේ සීලය කියලා කියන්නේ කය වචනය දෙකේ සංවර භාවය. එතකොට අපි පාණාතිපාත ශික්ෂාපදය විස්තර කරනකොට එතකොට කෙටියෙන් අපි පාණාතිපාතා ශික්ෂාපදය ඒක සමාදන් වෙනකොට අපි ලෝකයට යමක් දෙනවා. මොකද්ද දුන්නේ? අනිත් අයට අභය දානය දුන්නා කියනවා. ඇයි? මම සතුන් නොමරනවා කියලා ශික්ෂාපදයේ සමාදන් වෙනකොට අනිසත්යන්ගේ ජීවත් වීමේ අයිතිය දුන්නා වෙනවා. එතකොට ඔය ආදී වශයෙන් මම අදින්නාදානා කියන ශික්ෂාපදයේ සමාදන් වෙනකොට අන්න අයගේ වස්තුවේහි ආරක්ෂිත භාවය දුන්නා වෙනවා. එතකොට මෙන්න මේ මේක සත්වයකුට මේ සීලය කියන එක ධනයක්. එක්මක් සඳහාද ඒක ධනයක් වෙන්නේ? මේ විමුක්තිය සඳහා යන කෙනෙකුට සීලය කියන එක කය වචනේ දෙකේ සංවර භාවය ධනය. එතකොට දැන් ධන දෙකක් කිව්වා. පළවෙනි ධනය සද්ධාව. සද්ධාව කිව්වේ මොකක්ද? බුද්ධත්වය පිළිබඳව විශ්වාස කිරීම. ඇයි අපි බුද්ධත්වය ගැන විශ්වාස කළ යුත්තේ? බුදුහාමුදුරුව ඉපදීම, දිරායෑම, ලෙඩවීම, මරණය කියන මේ ධර්මයෙන් අත්මෙදු. මමත් ඒ ධර්මයේ ස්වභාවය කොටගෙන ඉන්නවා. ඒ ධර්මයේ අත්මිදීම සඳහා තමයි බුදුහාමුදුරුව විශ්වාස කළ යුත්තේ. එතකොට සීලය කියලා කිව්වේ කය වචනය දෙකේ සංවර භාවය. අන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත්මිදෙන්න නම් මේ සීලය කය වචනය දෙකේ සංවර භාවය සත්‍යයට ධනය ලාභය. ඊළඟට දැන් ධන දෙකක් කිව්වා. සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං. මොකක්ද මේ හිරි ඔතක් කියලා කියන්නේ? සරලව විස්තර කළොත් මේක චෛතසික ධර්ම දෙකක්. මේක සරලව විස්තර කරොත් එහෙම ලැජ්ජාව බය කියලා කියනවා. ලැජ්ජාව සහ බය. කුමකට ලැජ්ජාකමද කුමකට බයකමද? මෙහෙම විස්තර කරනවා. කතමංච භික්කවේ හිරි ධන ඉද භික්කවේ අරිය ශාවකෝ හිරිමා හෝති හිරියති කාය දුස්චරිතේන වචී දුස්චරිතේන මනෝ දුස්චරිතේන හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය ඉදං උච්චති භික්කවේ හිරි ධන. එතකොට ලැජ්ජාකම කුමකට ලැජ්ජාකමද? කාය දුස්චරිතේ. ඉතින් දැන් අපි කිව්වා පංචශීලය ගත්තාම එයින් කුමක්ද කුමක සංවර භාවයේ දෙතනින් පෙන්වන්නේ? කයේ සහ වචනේ සංවර භාවය. එතකොට හිරි ධනය කියලා කියන්නේ හිරියති කාය දුස්චරිතේන කයෙන් යොදලා කිලිටි වැඩක් කිරීමට තියෙන ලැජ්ජාකම්, වචනයෙන් කිලිටි වැඩක් කරන්නට තියෙන ලැජ්ජාකම, මනසින් කිලිටි අදහසක් වැඩක් කරන්නට තිබෙන ලැජ්ජාකම. එතකොට ඒක කෙටියෙන් දක්වන උන්වහන්සේ පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. මේ පාපකානං අකුසලානං යැනි පවට බර වූ අකුසල ධර්මයන්ගේ සමාපත්තිය. සමාපත්තිය කියන්නේ පහළවීම තමයි හිරි කියලා කියන්නේ. දැන් එක්කෝ අකුසලයක් පහළ වෙන්නේ හිත මුල් කරගෙන තමයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ වචනේ. එක්කෝ කයේ හිත මුල් කරගෙන පහළ වෙන අකුසලය ක්‍රියාත්මක වෙන්නේ කය වචනය. එතකොට මෙන්න මේ පහළ වෙන දැන් අපිට කයින් එක නොකලත් වචනෙන් එක නොකලත් මනසට පහළ වෙන්න පුළුවන් අකුසල ධර්මයක්. තේරුණාද? අන්න ඒ මනසට පහළ වෙන අකුසල ධර්මයේ පිළිබඳවත් ලැජ්ජාවක් ඇති වෙන්න ඕන. අන්න ඒක ධනයක් වෙනවා. කාටද? මේ සංසාර දුකෙන් අත් මිදෙන්න උත්සාහ කරන කෙනාට, ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදෙන්න උත්සාහ කරන කෙනාට. හොඳයි, ඊළඟට මේ තුන්වෙනි ධනය. ඊළඟට හතරවෙනි ධනය තමයි උතප්ප ධනය කියලා කියන්නේ. ඒ මොකක්ද? භයකම. ඉද භික්කවේ අරිය ශාවකෝ උතප්පී හෝති උතප්පති කාය දුස්චරිතේන වචී දුස්චරිතේන මනෝ දුස්චරිතේන උතප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. හිතන මේක දැන් තේරෙනවා. මොකද්ද? අර ලැජ්ජා බය මොකටද තියෙන්න ඕන? කාය දුස්චරිතය සඳහා, වචී දුස්චරිතය සඳහා, මනෝ දුෂ්චරිතය සඳහා. මනසට යම් සිතුවිල්ලක් අකුසල කාරණාවක් දැන් සතෙක් මරන්නට කලින් ඒ අදහස මොකක්ද වෙන්න ඕන? සිතේ ඇති වෙන්න ඕන. අන්න ඒ එම අදහසක් ඇති වුණා නම් ඇති වෙනවා නම් අන්න ඒ අදහස පිළිබඳව සිතුවිල්ල පිළිබඳව මොකක්ද වෙන්න ඕන? ලැජ්ජා වෙන්න ඕන, බිය වෙන්න ඕන. බිය වී යුත්තේයි. අපි තථාගතස් බෝධිය පිළිගන්නවා නේ. ඒක කියනවා මොකද්ද? බුදුහාමගේ අවබෝධයෙන් උන්වහන්සේ දෙන හැම කර්මයකටම හැම ක්‍රියාවකටම විපාකයක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවට විපාකයක් තියෙනවා. ඒ නිසා ඒකට ලැජ්ජා වෙන්න ඕන, බිය ඇති කරගන්න ඕන. මොකේද? පවට. මොන පවටද? කයින් කෙරෙන, වචනයෙන් කෙරෙන, සිතින් කෙරෙන පවට බිය ඇති කරගන්න ඕන. ඒක ධනයක්. කාටද ඒක ධනයක් වෙන්නේ? හැමෝටම ඒක ධනයක් වෙන්නේ නැහැ. කාටද ධනයක් වෙන්නේ? ආර්ය ශ්‍රාවකය. මේ සසර දුකින් අත් මිදෙන්න උවමනා කරන කෙනාට. හොඳයි. මේ හතරවෙනි ධනය. කතමංච භික්කවේ සුත ධන. ඊළඟ පස්වෙනි ධනය තමයි සුත ධනය කියලා කියන්නේ. කතමංච භික්කවේ සුත ධනං ඉද භික්කවේ අරිය ශාවකෝ බහුසුතෝ හෝති සුත ධරෝ සුත සන්නිචයෝ යේතේ ධම්මා ආදී කල්යාණා මධ්‍යේ කල්යාණා පරියෝසාන කල්යාණා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තථා රූපස ධම්මා බහුසුතා හොಂತಿ තථා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිදා ඉදං උච්චති භික්කවේ සුත ධන. එතකොට ඇසීම කියලා කියන්නේ ධනය. මේ බහුශ්‍රුත කෙනෙක් වෙන්න ඕන. දැන් බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ සූපිරු කෙනෙක් වෙන්න ඕන. මොනව ගැන සූපිරු කෙනෙක්ද බහුශ්‍රුත කියලා කියන්නේ? මේක අවසානයේදී ඒක අවසාන ටික විස්තර කරන තර මුල ටික හොඳට තේරෙන්නේ. එතකොට මේ බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ ඇසුපිරු තැන් ඇති බව. ඒ අහගන්න උනේ මොකක්ද? මේ මාර මුලින් සඳහන් කරානේ, අපි ඉපදීම ස්වභාවයකටගෙන ඉන්නවා. දිරායෑම ස්වභාවයකටගෙන ඉන්නවා. ලෙඩවීම ස්වභාවයකටගෙන ඉන්නවා. මරණය නැമിതി ධර්මය ස්වභාවයකටගෙන ඉන්නවා. එතකොට ඇසුපිරු තැන කියලා කියන්නේ අන්න එයින් අත් මිදෙන ක්‍රමයක්, ප්‍රතිපදාවක් පිළිබඳව යම් දේශනාවක්, යම් ධර්මයක් විස්තර වෙනවා නම් අන්න ඒක අසා ගන්න එකට කියනවා ඇසුපිරු තැන කියලා. එතකොට යම් කිසි අපි ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයෙන් අත් මිදෙන තැන යම් අත් මිදෙන ධර්මයක් දේශනා කරනවා නම් ඒක අසහගත යුතු දෙයක්. ඒක සුත ධනයක්. ඒක ධනයක් එයාට. ඇයි එයාට ධනයක් වෙන්නේ? මේ සසර දුකෙන් අත් මිදීම සඳහා. මම කියන්නේ තේරෙනවා. හොඳයි. එතකොට බහුසුතෝ හෝති. අන්න ඒකට කියනවා බහුසුත භාවය. බොහෝ අසහ ගන්නට ඕන. තන සුත ධරෝ අසහගත්තු දේ දරන්නෝ. සුත ධරෝ සුත සන්නිචයෝ. මේ අහන්න කැමති වෙන්න ඕනේ. සුත සන්නිචයෝ කියන්නේ එක්තෙන් කරගන්න, එක රාශී කරගන්න කැමති වෙන්න ඕන. මොනෝ එක රාශී කරගන්න? අර ජාති ජරා ව්‍යාධි මරණ දුකින් එතර වෙන ක්‍රමය අසා ඒක රාශී කරගන්න කැමති වෙන්න ඕන. ඒකට කියනවා සුත සන්නිචයෝ කියලා. ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන ක්‍රමය අහගන්න ඕන. ඒ වගේම ඒ අහගත්තු එක දරා ගන්න ඕන. ඒ වගේම එය සුත සන්නිචයෝ ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන ක්‍රමය ඒක රාශී කරගන්න ඕන. අහලා ඒක රාශී කරගන්න ඕන. දැන් හිතමුකෝ අපි කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඊට පස්සේදී කියනවා සතර සතිපට්ඨානය පිළිබඳව. දැන් චතුරා දැන් ඊට පස්සේ අනිත්‍ය දුක් අනාත්මය පිළිබඳ. දැන් අනිත්‍ය දුක් අනාත්මය පිළිබඳව කියපු ටික රැස් කරගන්නේ නැතුව සතර සතිපට්ඨානය ගැන කිව්වහම අවබෝධයට ගන්න අපහසුයි. ඊට පස්සේ ඒ ටික රැස් කරගන්නේ නැතුව අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කිව්වට මම කියන්නේ තේරුණාද? එතකොට මේක රැස් කරගන්න ඕන. රැස් කරගන්නේ කුමක් සඳහාද? හරියට බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ උපමා කළා මොකද පහුරකට කුල්ලූපමං භික්කවේ ආදිවාසී මේක උපමා කළා මොකකටද? පහුරකට. දැන් හිතන්නකෝ. දැන් මිනිස්සෙකුට පේනවා හැමෝම ගිහිල්ලා ගඟට පනිනවා. තේරුණාද? මම එතරට යන්න තමයි පනින්නේ. දැන් එක මිනිස්සෙක් කල්පනා කරලා බලනවා මේ මිනිස්සයත් ගිහිල්ලා පනිනවා. හැබැයි ඒ මනුස්සයට දැන් ඒගොඩට යන්න පහුරක් නැත්නම් තේරෙනවා මහා සැඩ පහරක් තියෙනවා. මේ මනුස්සය ගිහිල්ලා අනිත් අයත් පනිනවා. ඒ නිසා මමත් ගිහිල්ලා පනින්න ඕන කියලා ඒගොඩට යෑම සඳහා පනිනවා. නමුත් ඔහුට පහුරක් නැත්නම් ඒගොඩට යන්න ශක්තිය නැත්නම් ක්‍රමයක් නැත්නම් ඔහු මොකද වෙන්නේ? අරවා සැඩ පහරෙම ගසාගෙන යනවා. අන්න ඒ වගේ තමයි අද තියෙන භාවනාව. හැමෝම භාවනා කරනවා පේනවා. ඒ නිසා ගිහිල්ලා හැමෝම ඒකට පනිනවා. හැබැයි අර ධර්මයේ නැමැති පහුර නැතු. නැන් ධර්මයේ නැමැති පහුරක් තියෙන්න ඕන. ඒ ධර්මයේ නැමැති පහුර ඇති කර සකස් කරගන්න තමයි අර සුත සන්නිචයෝ කියලා කියන්නේ. ධර්මයේ ඒක රාශී කරගත යුත්තේයි ධර්මයේ නැමැති පහුර හදාගන්න. අන්තිමේදී ඒක තියලා යන්න ඕන. ඒක ඉතින් අවසානෙ කරන එක. දැම්මම පහුර ලියාගත්තොත් එහෙම හරියන්නේ නැහැ. හොඳයි. එතකොට සුත්ත සන්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණ. අන්න බලන්න ඒක විස්තර කරනවා. මොකක් ගැනද සුත්ත සන්නිචය වෙන්න ඕන? යේතේ ධම්මා ආදි කල්යාණ. කියන්නේ මුල යහපත් ධර්මයක් වෙන්න ඕන. මජ්ජේ කල්යාණ මැද යහපත්යක් වෙන්න ඕන. පරියෝසාන කල්යාණ අවසානයේ යහපත්යක් වෙන්න ඕන. මුල මැද අග කියන තුන් තැන යහපත් ධමයක් වෙන්න ඕන. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. මේ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ දෙයක් වෙන්න ඕන. දැන් අපේ නිවන කියලා මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ධර්මය ਸਰව සම්පූර්ණයි කියලා අපි විශ්වාස කරනවා. ඇයි ඒ? මම මුලින් සඳහන් කරානේ මේන් සසර අර ඉපදීම දුරු වෙනවා නම්, දිරායෑම දුරු වෙනවා නම්, ලෙඩවීම මරණය කියන ධර්මය දුරු වෙනවා නම් ඒක සම්පූර්ණයිද? ඒ දැන් මේ හැමෝටම හැදිච්ච රෝගය නෙමෙයි කියන්නේ. පංචස්කන්ධයට වැළඳිච්ච රෝගය තමයි මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට ඒ ධර්මය සුව වෙනවා නම් ඒක පරිපූර්ණයිද? සියලු සත්‍යයන්ට ඒක පොදු විනම් ඒක පරිපූර්ණයිද? අන්න ඒ වගේ මුලමැද අග කියන මුලමැද අග කිව්වහම සියලු සත්‍යයන්ට පොදු වෙන්න ඕන. දැන් මට විතරක් නිවන් දැකලා අනිත් අයට නිවන් නොදෙක ඉන්න විදිහ නෑ. තේරුණාද? ඒ පොදු ලක්ෂණයක් වෙන්න ඕන. ඒක නිසා මුල මැද අග තුන් තැනම. දැන් අපි හිතමු සද්ධාව සීලය සුතේ නැති කෙනෙකුට වුවද ඒ සද්ධාව සීලය සුතේ සකස් කර ගැනීමෙන් නිවන් දැකින්න පුළුවන්. තේරුණාද? එතකොට සුත සන්නිචෝ පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. මෙන්න මේ අර පරිපූර්ණ වූ බ්‍රහ්මචර්යාව පිළිබඳව ප්‍රකාශ කරන දෙයක් පිළිබඳව අහගන්න ඕන, දරා ගන්න ඕන, එක් රැස් කරන්න ඕන. ඒකට කියනවා තථා රූපස්ස ධම්මා බහුසුතා හෝති දත හොಂತಿ දත දතා වචසා පරිචිතා. දත දරන්ටෝනි වචස අපරිචිත වචනයෙන් විස්තර කරන්නට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ මනසානුපෙක්කිත මේ මනසින් මනසින් විමසා බලන්න ඕන. මනසානුපෙක්කිතා මොකක්ද? අර අහගත්තු දේ දරන්න ඕන. වචසා වචනෙන් හුරු කියන්න ඕන, පුරුදු කරන්න ඕන. දැන් අපි හිතමු අපි ගාතාවක් පාඩම් කරගන්නවා කියලා. අපිට ඕක මෙනෙහි කරන්න පුළුවන්. යම් කිසි අකුසල කාරණාවක් කෙනකොට ඒක සජ්ජායනා කරන්න පුළුවන්. රසබ්භාසව සූත්‍රයේ තියෙනවනේ අර කෙලිස් ධර්ම දුරු වෙන ක්‍රම පිළිබඳ, ඒ තියෙන සජ්ජායනය. එතකොට වචසා පරිචිතා, වචනයෙන් පරිචිතා වෙන්න ඕනේ. කියන්නේ මේ පුහුණු වෙන්න ඕන. මනසානුපෙක්කිතා සිතින් විමසා බලන්න ඕන. දිට්ඨියා සුප්පටිවිදා, මේ ප්‍රඥාව නැමැති මේ ප්‍රඥාව නැමැති ඇහෙන් සුප්පටිවිද්දා මනාලෙස දකින්න ඕන. මොකක්ද? අර අහගත්තු එක. දැන් අපි මුලින් සඳහන් කරානේ මේ අසා ගන්න ඕනි මොකක් ගැනද? මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදෙන ධහමක් පිළිවෙල. ඒක මුල මැද අග තුන් තැන යහපත්යක් වෙන්න ඕන. ඒ ධහම අහලා දරා ගන්න ඕනි. ඒ දරාගත්තු එක වචනෙන් වචනෙන් පරිචිතා විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් හිතන්නකෝ කවුරු හරි නිවන් දැකලා කියලා කියනවා. හැබැයි යාට ඒ දැකපු නිවන විස්තර කරන්න බැරි නම් ඒක පස්සේ යුදු කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඒ දවබෝධ කළ නිවන පිළිබඳව විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. මනසානුපෙක්කිත මනසින් විමසා බලන්න ඕන. අන්න ඒක හරි වටින එකක්. දැන් කියපු නිසාවනේ. මනසින් විමසා බලන්න ඕන. දිට්ඨියා සුප්පටිවිදා, ප්‍රඥාව නැමැති ඇසින් මනාලෙස දකින්න ඕන. ඉදං උච්චති භික්කවේ සුත ධන. මෙන්න මේකට කියන මොකක් කියලාද? සුත ධනය කියලා. දැන් ධන කීයක් කියලාද? පහක් කිව්වා. මොකද්ද පළවෙනි ධනය? සද්ධා ධනය. ඊළඟට සීල ධනය. ඊළඟට හිරි ධනය. ඊළඟට ඔතප් ධනය. ඊළඟට සුත ධනය. ඊළඟට චාග ධනය. ඉද බික්කවේ අරිය සාවකෝ විගත මල මච්චරේන චේතසා අගාරං අජ්ජාවසති මුත්ත චාගෝ පයත පාණි වොස්සග්ග රතෝ යාච යෝගෝ දාන සංවිභාග රතෝ ඉදං උච්චති බික්කවේ චාග ධනං. එහ චාගේ කියලා කියන්නේ මොකද්ද? අත්තරීමයි. දානිය කියන්නේ අත්තරීම. මොකක් අත්තරීම? දැන් බඩු වාහිරාදී ටිකක් ගෙනල්ලා උයල පිහලා පූජා කරනවා. ඒකට දානිය කියලා කියනවා. මොකක්ද අත්තරී? අර බඩු ටික අත්තරීම නෙවෙයි. තේරෙනවා? ඒ බඩු ටික අත්තරීම නෙවෙයි. එහෙනම් මොකද්ද? මේ සිතේ තිබෙන තෘෂ්ණාව අත්හැරීම තමයි දානය කියලා කියන්නේ. ලෝභය, දේශය, මෝහය කියලා ප්‍රධාන අකුසල මුල් තුනක් තියෙනවා. අන්නේ මුල් තුන අත්හැරීම තමයි දානය කියලා කියන්නේ. එතකොට නන්න ඉද බික්ක විගත මල මච්චරේන චේතසා විගත මල මච්චරේන මේ මසුරු මලෙන් විගත වෙලා ඉන්නවා. ඒ කියන්නේ අයින් වෙලා ඉන්නවා. හරියට උපමාවකට කියනවා, නෙළුම් පතකට දිය බිඳක් වැටුනහම ඒ රැඳෙන්නේ නැහැනි. අන්න ඒ වගේ මේ ලෝභය නැමැති, තෘෂ්ණාව නැමැති, දේශය නැමැති, මෝහය නැමැති මේ වර්ෂාවෙන් අර නෙළුම් පතට දිය වැටුනහම රැඳෙන්නේ නැහැ වගේ හිත අන්නේ අකුසල ධර්මයන්ගෙන් අත්හැර ගන්න ඕන. ඒ අකුසල ධර්මියෝ හිතින් අත්හැර ගන්න ඕන. ඒකට කියනවා චාගය කියලා. කොහොමද? මුත්ත චාගෝ පයත පාණි. පයත පානී කියල කියන්නේ දවාගත් ඇත්තතිව තිය ඉන්ට ඕන. දවාගත් අත්තතිව කියල කියන්නේ දෙන්න කැමති කෙනෙක් කලා ඉන්ට ඕන. මොනෝ දෙන්නද මොනෝ දෙන්න කැමති කෙනෙක් කලා ඉන්න ඕද. අර තුල ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මයෝ අත්හරින්න සිත පිරිසු ඉගෙන සූදානම් වෙච්ච කෙනෙක් දැන් වෙලා ඉන්න ඕන. ලෝභ දේශ මෝහ කියන මේ අකුසල ධර්මයෝ දැන් මං කියවනේ දානයෙන් කෙරෙන්නේ මොකක්ද? අත්හැරීම. අත්හරින්නේ මොනවද? ලෝභ දේශ මෝහ. දැන් ඔය දන් දෙද්දිම කියනවනේ නේ. මේ ලෝභ දේශ මෝහ කියන මේ අකුසල මූලිය යටපත් කරගෙන අලෝභ දේශ මෝහ කියන මේ කුසල මූලිය පෙරදරි කරගෙන සද්ධායෙන් සකස් කර දාන්නේ එහෙම කියලා කියනවානේ. ඔව්. ඒකට දාණයෙන් කරන්නේ මොකක්ද? අත්හැරීම. අත්හරින්නේ මොකක්ද? ලෝභයේ දේශය මෝහය. ඒකට අන්නේක අත්හරින්න හිත සකස් කරගෙන ඉන්න ඕන. ඒකට පයත පානී කියලා කියන්නේ දවාගත් ඇත්තතිව ඉන්න ඕන. දවාගත් ඇත්තතිව කියලා කියන්නේ දැන් අපි යමක් පරිත්‍යාග කරනවා නම් ඒක අර ලෝභ දේශ මොහ වලින් තොරව දෙන්න හැකියාව තියෙන්න ඕන. එතකොට ඒ කියලා කියන්නේ අර වස්තුවේ අත්හැරීම නෙමෙයි. ඒක අර ලෝභ දේශ මොහ අයින් කිරීම නැමැති ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් තමයි වස්තුව දෙන දේ අත්හැරීම. මම කියන දේ තේරෙනවා. ලෝභ දේශ මෝහ නැමැති දැන් නිලුම්පතේ තියෙනවා දිය නොරෙන්දෙන ස්වභාවය. ඒ නිසා මොකද වෙන්නේ? නිලුම්පතර දිය වැටුනහම ඒක ස්වභාවයක්, ඒක රඳන්නේ නැහැ, අයින් වෙලා යනවා. ඒ අයින් වෙලා යෑම ක්‍රියාවක්. දිය නොතර වෙන එක ස්වභාවයක්. අන්න ඒ වගේ මේ හිතේ ලෝභ දේශ මෝහ කියන මේ ධර්මය අත්හැරීම, ඒක අයින් කිරීම, ඒක ස්වභාවයක් කරගන්න ඕන. ඒක ක්‍රියාව තමයි අර වස්තු පූජා කරන එක. මම කියන එක තේරෙනවානේ. හොඳයි. පයත පානි වොස්සග්ග රතු යාච යෝගෝ ඔය ආදී වශයෙන් දක්වනවා. යාචයෝ වොස්සග්ග රතෝ. වොස්සග්ග රතෝ කියලා කියන්නේ දීමෙහි ඇලුණු කෙනෙක් වෙන්න ඕන. දීමෙහි ඇලුණු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝභ දේශ මෝහ කියන මං කියවනේ දාහණයෙන් කෙරෙන්නේ මොකද්ද? ලෝභ දේශ මෝහ අත්හැරීම. අන්න ඒක අත්හරින්න ඇලුණු කෙනෙක් වෙන්න ඕන. තේරුණා? ඇලෙන්න ඕනි මොකක් අත්හරින්න? ඒක තමයි. අර දැන් මම කියන්නේ පහුර හදා ගන්න විදිය. එතකොට ඇලෙන්න ඕන මොකටද? ලෝභ දේශ මෝහ අත්හරින්න. ඒකට ඇලුණු කෙනෙක් වෙන්න ඕන. තේරුණා? අත්හැරීමේ ඇලෙන දෙයක් තියෙනවා. අත්හැරීමේ ඇලෙන දෙයක් තියෙනවා. ලෝභ දේශ මෝහ වලින් ඇලෙන දෙයක් අත්හැරීම තුල නැහැ. තේරුණා? එතකොට මේක මේ අත්හැරීමෙහි ඇලුණු කෙනෙක් වෙන්න ඕනේ. ඒකට තමයි වොස්සග්ග රතෝ කියන්නේ. ඒ කියන්නේ උපාදානෙන් ඇලුණු කෙනෙක් නෙමෙයි. මම කියන එක තේරුණා නේද? හොඳයි. එතකොට යාච යෝගෝ. යාච යෝගෝ කියලා කියන්නේ යාච යෝග කියන්නේ ඉල්ලන කෙනාට දෙන්න සුදුසු කෙනෙක් වෙන්න ඕන. මොන විදිහට විස්තර කරනවා? දාන සම්විභාග රතු. අනේක බොහොම වටින එකක්. දැන් අපි හිතමුකෝ අපි දානයක් දෙනවා කියලා. ඒ දාණය වුණත් සම්විභාග රතු විභාග කරලා දෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ මෙහිම මේ විදිහට දුන්නහම මේ ලෝභය දුරු වෙනවා. මේ විදිහට දුන්නොත් තවත් මේ දේශේ දුර වෙනවා. මේ මෝහය මේ විදිහෙන් දුර වෙනවා කියලා විවිධ ක්‍රම වලින් සම්විභාගය කරලා දෙන්නේ හැකියාව තියෙනවා. ඒකට කියනවා ඉදං උච්චති භික්කවේ ඡාග ධන මෙහිදී කියනවා ඡාග ධනිය කියලා. ඊළඟට හත්වෙනි කාරණාව කතමංච භික්කවේ පඤ්ඤා ධන. මහණෙනි ඊළඟ ධනිය තමයි මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ. ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤා පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියායි නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය දුක්ඛක්ඛය ගාමිනියා ඉදං උච්චති භික්කවේ පඤ්ඤා ධන. මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා ප්‍රඥාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ උපාදානීය පහළ වෙනකොට. දැන් අපි උපාදානස්කන්ධය කියලානේ කියන්නේ නේද? ඒ උපාදානස්කන්ධය කියන්නේ මොකටද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ කතා කළා. මෙම පහක් තියෙනවා. මොනවද? මේකට කියනවා නාම රූප කියලාත්. මේක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේකට කියනවා ස්කන්ධ ධර්ම කියලා. එතකොට මේ සත්වයේ පුද්ගලියෙක් කියලා කිව්වේ මොකකටද? ඒ පංචස්කන්ධය එකක් විදිහට ගත්ත කෙනාට තමයි සත්වය වෙන්නේ. ඒ පංචස්කන්ධයේ මමය, මගේය, මගේ ආත්මයයි හැඟීමක් ඇති වෙච්ච කෙනාට තමයි සත්වයේ පුද්ගලයෙක් කියලා ධර්මයේ දක්වන්නේ. එතකොට අන්න ඒ සත්ව පුද්ගල ස්වභාවය පහළ වෙනකොට දැකීමේ හැකියාව කෙනෙකුට තියෙනවා නම්, අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා නම් අන්න ඒකට කියනවා මොකක් කියලා? ප්‍රඥාව කියලා. ඒක තියුණු වූ අවබෝධයක්. දැන් උපාදානිය ඇහැට පේනවා. කොහෙද පේන්නේ? ලෝ දැන් ආර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ දැන් ඇති වෙන වේදනාවේ තියෙන උපාදානිය ඇහැට පේන්නේ නැහැ. ඇති වෙන වේදනාවේ තියෙන උපාදානිය මොකේද තේන්නේ? හිතට පේනවා. හිතේ මොකද පේන්නේ? ප්‍රඥාවට පේනවා. මෙන්න මේ ප්‍රමාණ, මෙන්න මේ මේක ලෝභය. ඒක ඒ ප්‍රඥාව පවතින්නේ සිහිය පැවැත්වීමෙන්. තේරෙනවා? ප්‍රඥාව පවතින්නේ සිහිය පැවැත්වීමෙන්. එතකොට අන්න ඒ උපාදාන ස්කන්ධය පහළ වෙනකොට අවබෝධ කරගන්න පුළුවන් හැකියාවට කියන මොකක් කියලා? ප්‍රඥාව කියලා. ඒක තියුණු වූ අවබෝධය. ඒකයි නිබ්බේද මෙතන සඳහන් කරන නිබ්බේධිකාය කියලා. ඒතර විනිවිද යන අවබෝධයක් ඒක. තියුණු අවබෝධයක්. කුමක් පිළිබඳව තියෙන විනිවිද යන අවබෝධයද? කුමක් පිළිබඳව තියෙන තියුණු අවබෝධයද? අර පංචස්කන්ධයේ කෙරෙහි පහළ වෙන උපාදානයේ හඳුනා ගැනීමට තියෙන අවබෝධය. තියුණු අවබෝධය. විනිවිද යන අවබෝධය. තේරුණා? මේකට කියන මොකක් කියලාද? ප්‍රඥා. දැන් ධන කීයක් කියලාද? දැන් කියමු බලන්න හත. සද්ධාව, සීලය, හිරි, ඔතප්. සද්ධා ධනං, සීල ධනං, හිරි, ඔතප්, යන් ධනං, සුත ධනං, ඡාග ධනං, ප්‍රඥා ධනං. කියනවා සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියං ධනං, සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං. එතකොට ඊළඟට දේශනා කරන යස්ස ඒතේ ධනාත්ති. මෙන්න මේ ධනය කාට හරි තියෙනවා නම් මොන ධනයද? අර සප්ත ධනය. ඉත්‍යා පුරිසස්සවා. කාන්තාවකට හෝ පුරුෂයෙකුට හෝ මෙන්න මේ ධනිය තියෙනවා නම් අදලිද්දෝ තිතං ආහෝ. එයා දිලින් දෙක් වෙන්නේ. අමෝගන්තස්ස ජීවිතං. හිස් ජීවිතයක් බවට පත් වෙන්නේ මොන ටික තියෙනවා නන්ද? අර සප්ත ධනය තියෙනවා. එතකොට කොතරම්නම් ලෞකික ධනය තිබුණත් ඒ සප්ත ධනය නැත්නම් එයා දිලින් දෙක් වෙනවා. හොඳයි. එතකොට මෙන්න මේ සප්ත ධනිය වුමනා කුමක් සඳහාද? ජාති ජරා ව්‍යාධි මරණ දුකේ අත්මිදීම සඳහා. හොඳයි. දැන් ඔය කාරණා ටික ඔලුවේ තියාගෙන දැන් අපි අපේ සූත්‍රයේ විස්තරයට තමයි යන්න ඕනේ. හොඳයි. මේ සූත්‍රයේ නම තමයි අක්කම සූත්‍රය. අක්කමෝ කියලා කියන්නේ නොහැකි වෙනවා කියන. මොකද්ද? නොහැකි වෙනවා. හොඳයි. මොකද්ද? පංචහි භික්කවේ යංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ න රාජා රහෝ හෝති න රාජභොග්ගෝ න රඤ්ඤෝ අංග නේත්වේව සංකං ගච්ඡති කතමේහි පංච. මහණෙනි, මේ අංග පහින් යුක්ත සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ, මේ අංග පහින් යුක්ත ඇතා, මේ අංග පහින් යුක්ත ඇතා රජතුමාගේ බලසේනාවට සුදුසු වෙන්නේ නැහැ. මේ අංග පහෙන් යුක්ත කෙනා තම අංග පහ කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. දැන් මහණෙනි, මෙන්න මේ අංග පහෙන් යුක්ත ඇතා රජතුමාගේ බලසේනාවට සුදුසු වෙන්නේ නැහැ. රජතුමාගේ ගෞරවයට පාත්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම රාජ භෝගියට සුදුසු වෙන්නේ කතමේහි පංච. මොන පහද? ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති රූපාණං. රූපේහි අක්කමයි. අක්කමයි කියන්නේ රූපේහි අදක්ෂයි. රූපේහි උට රූපේහි හැකියාවක් නැහැ. ඒක තව විස්තර කරන පස්සේදී. රූපේහි හැකියාව උට අක්කමෝ හෝති රූපාණං. අක්කමෝ සද්ධානං. සද්දෙහි හැකියාව නැහැ. අක්කමෝ ගන්ධානං. ගන්ධෙහි හැකියාව නැහැ. අක්කමෝ රසාණං. රසෙහි හැකියාව නැහැ. අක්කමෝ පොට්ටබ්බාණං. පොට්ටබ්බෙහි ස්පර්ශෙහි හැකියාව නැහැ. මොනේ කෙනාද සුදුසු නැත්තේ? රූපේ හැකියාව නැහැ. ශබ්දේ හැකියාව නැහැ. ගන්ධේ හැකියාව නැහැ. රසේ හැකියාව නැහැ. ස්පර්ශේ හැකියාව නැහැ. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති රූපාණං. මහණෙනි, කතංච කෙසේ, කොහොම කෙනාද මේ අක්කමෝ හෝති රූපාණං? කොහොමද මේ රූපේ අක්කමයි කියලා කියන්නේ? රූපේහි හැකියාව නැහැ කියලා කියන්නේ කොහොමද? ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ හත්තිකායං වා දිස්වා අස්සකායං වා දිස්වා රතකායං වා දිස්වා පත්තිකායං වා දිස්වා සංසීදති විසීදති න සත්තම්බති න සක්කෝති සංගාමං හෝතිරිතෝ. මොකද්ද දැන් කෙනෙක් මම කියවන්නේ දැන් මේ අපිත් මුලින්ම මම කිව්වේ අපිත් මේ මුඛකට සමවැදිච්ච උදවියද? යුද්ධයකට ආපු උදවිය, සමවැදිච්ච උදවිය. මේ අපි කරන යුද්ධය මොකක් සමගද? කෙලෙස් සතුරන් සමග. එතකොට කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති රූපාණං. කොහොමද මේ රූපෙහි අක්කම වෙන්නේ, නොහැකි වෙන්නේ? ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ හත්තිකායං දිස්වා. මෙන්න මේ සංග්‍රාමයට පිවිසුණු කෙනා හත්තිකායං දිස්වා ඇත් සේනාව දැකලා, ඇතාගේ ශරීරය, ඇත්තුන්ගේ ශරීරය ඒව දැකලා හත්ති කායන් දිස්වා අස්ස කායන් දිස්වා අස්ස කය දැකලා දැන් රජතුමාට ඉන්නවනේ චතුරංගනි සේනාව නේද මොනෝද චතුරංගනි සේනාව කියලා කියන්නේ ඇත්තස්ත්‍රියපාල මේ ඇත් සේනාව දැකලා අස්ස සේනාව දැකලා රත කාය මේ රිය සේනාව දැකලා පත්ති කාය පාබල සේනාව දැකලා දිස්වා සංසීදති සංසීදති කියලා කියන්නේ පසුබට වෙනවා මොකක් දැකලාද පසුබට වෙන්නේ චතුරාංගිනී සේනාව දැකලා පසුබට වෙනවා විසීදති ඒ පසුබට වීමෙහිම ගිලා බසිනවා මම කියන එක තේරෙනවා ඒ පසුබට වෙනවා ඒ සිතුවිල්ලෙහිම හිඳා බසිනවා න සත්තම්බති ස්ථීරව පවතින හැකියාවක් නැහැ. ස්තම්භ කියලා කියන්නේ මොකද්ද? නොසෙල්ලි තියෙන එක න සත්තම්බති මේ හෙල වෙනවා. කලබල වෙනවා. ස්ථීරව පිහිටා ගැනීම හැකියාවක් නැහැ. න සක්කෝති සංගාමං ඕතිරුතුම් එයාට මොකද වෙන්නේ අර සංගාමයේ තරණය කරන්න බෑ කාටද දැන් සංගාමයේ තරණය කරන්න බැරි රූපේ දැන් ඇත්කය කියන්නේ ඇත්කය ගත්තහම එක ස්වභාවයක් අස්කය අස්සකය ගත්තහම හැඩයෙන් ඒ ආකාර වලින් හැම එකෙම වෙනස් රිය සේනාව ගත්තහම ඒත් වෙනස්. පාබල සේනාව ගත්තහම ඒත් වෙනස්. විවිධ වූ ස්වභාවයන්, විවිධ වූ වර්ණ, විවිධ වූ ආකාරයෙන් තමයි මේ චතුරාංගිනී සේනාව තියෙන්නේ. එතකොට මෙන්න මේ සේනාව දැක්කලා මොකද්ද වෙන්නේ? පසුබසිනවා. ඒ පසුබසින සිතුවිල්ලෙම කිඳා බසිනවා. තේරුණා. පසුබැසීම නැමැති අරමුණෙහිම කිඳා බසිනවා. එයාට ඉස්න සත්තම්බති. ස්ථීරව ඉන්න පුළුවන් කමක් නැහැ. කලබලයටපත් වෙනවා. න සක්කෝති සංගහමං ඕතිරතු. අන්නේ කෙනාට මොකද්ද බැරි? සංගාමයෙන් එතරට පැමිණෙන්න බෑ. ඕතිරතුම් කියන්නේ එතරට පැමිණෙනවා. ඒ සංගාමයෙන් එතරට පැමිණෙන්න බෑ. ඒවංකෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්ඛමෝ හෝති රූපාණං. එතකොට දැන් අපි ඇහැටත් කොහොමද මොකද වෙන්නේ? දැන් මේ අවසානයේ සූත්‍රයේ විස්තර තියෙනවා. අපි ඇහැටත් විවිධ වූ රූප විවිධ වූ ආකාරයෙන් විවිධ වූ රූප පේනවා. තේරුණා. එතකොට අපේ සිහියට මොකද වෙන්නේ? විවිධ වූ රූප විවිධ වූ ආකාරයෙන් මේ පෙනෙනකොට අපේ සිහිය පසුබසිනවා. නසත්තම්බති ස්ථීරව ඉන්න බෑ. ඇයි සිහිය පසුබහිනකොට අපිට අරමුණෙහි ස්ථීරව ඉන්න ඒ පස්සේ මේක විස්තර කරනවා තව. දැන් අපි මේ ටික විස්තර කරගත්තොත් දැන් මේ සංගාමය තරණය කරන්න බෑ කාටද? මේ අත් කය දැකලා අස්ස කය දැකලා රිය පාබල මේ සෙනඟ මේ කයවල් දැකලා එයා පසුබසිනෝ. මේ පසුබැසීමෙහි කිඳා බසිනෝ. එයාට ස්ථීරව ඉන්න බෑ. එයාට පුළුවන් කමක් නෑ මොකක් කරන්නද? මේ සංගාමයෙන් එතරට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. කතංච භික්කවේ රඤ්ඤෝ අන්න එකට කියනවා අක්කමෝ හෝති රූපාණං. ඒ කියන්නේ අර තේරුණ විවිධ වූ අර ස්වභාවයන් ටික දැකලා එහෙන් දැකලා එයා ඒකේ කලබලයටපත් වෙනවා. ඒ වගේම පසුබසිනවා. ඒ පසුබැසීමෙහි මුකින්දා බසිනවා. එයාට පුළුවන් කමක් නැහැ. එයා රූපෙහි සමතෙක් වෙන්නේ ඔහු රූපෙහි අදක්ෂයේ. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති සද්ධානං ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංඝාමගතෝ හත්ති සද්ධං සුත්තා. මේ හත්ති සද්ධං සුත්තා, අස්ස සද්ධං සුත්තා, රත සද්ධං සුත්තා, පත්ති සද්ධං සුත්තා, බේරිපන සංක තින වන්නි නාද සද්ධං සුත්තා, සංසීදති විසීදති න සත්තම්බති න සක්කෝති සංගාමං ඕතිරිතු. මේ ඒ දැන් මේ කවුද මේ දැන් යුද්ධයට යන්නේ? ඇතා පිට යන්නේ කවුද? මේ රජතුමා. රඤ්ඤෝ කියලා කියන්නේ රජතුමා. දැන් රජතුමාට හැකියාව ලැබෙන්නේ නැහැ සංගාමීය තරණය කරන්න. ඇස්සේ අස්ත්‍රිය පාබල සේනාව දැක්කහම එයා පසුබසිනවා නම්, ඒ පසුබසින සිතුවිල්ලෙම කිඳා බහිනවා නම් ඒ ස්ථීරව ඉන්න බැරි නම්, ඒ අරමුණේ ස්ථීරව ඉන්න බැරි නම් මොකද වෙන්නේ? එතර වෙන්න බෑ. ඒතකොට පසුබසින්න නෙවෙන්නේ, සේනාවත් එක්ක පසුබසින්න වෙන්නේ. ඒතකොට එයාට කියන රූපේ අදක්ෂයි කියලා. ඒර කොහොමද මහණෙනි අක්කමෝති සද්ධාන සද්දේහි නොහිකි වෙන්නේ, අදක්ෂයක් වෙන්නේ? ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ සංඝාමගතෝ. දැන් සංඝාමයට ගිහිල්ලා තියෙන්නේ, සංඝාමගතෝ සංඝාමයට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අස් ඇත්තුන්ගේ සද්දේ ඇහෙනකොට, අස්වැයන්ගේ සද්දේ අර සද්දේ ඇහෙනකොට, රත සද්දේ ඇහෙනකොට, ඒ වගේම පත්ති සද්දම් පාබල සේනාවගේ සද්දේ ඇහෙනකොට, ඒ වගේම ඉස්සර බෙර එහෙම වාදනය කරගෙන එහෙමනේ. ඔව්. මේ ඒ බෙර සද්දය, සංක සද්දය ඒව ඇහෙනකොට මොකද වෙන්නේ? සංසීදති විසීදති. අර ටිකම තමයි. මේ එක ටිකක් මේ සද්ද වෙනස් නේද? ඇතාගේ සද්දය, අස්වපුර සද්දය, යසිරියේහි සද්දය, පාබලස දෙනාගේ අඩි සද්දය, ඒ වගේම සංකේහි සද්දය, බෙරෙහි සද්දය, මේක ටිකක් වෙනස්. මේ වෙනස් වෙන සද්ද ඇහෙනකොට රජතුමාට ඇති වුණොත් මේ ස්ථීරව පිහිටන්න බැරි වුණොත් මොකද වෙන්නේ? සංසීදති විසීදති. සංසීදති කියන්නේ පසුබහිනවා. විසීදති කියන්නේ පසුබහින සිතුවිල්ලෙම කිඳා බහිනවා. ඒ කියන්නේ පරාදයට පත් වෙනවා. න සක්කෝති සංඝාමං ඕතිරතුනි. එයාට පුළුවන් කමක් නැහැ මොකක් කරන්න. සංඝාමෙන් එතරට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ සංග්‍රාමයේ දිනන්න පුළුවන් කමක් නැහැ. ඒවංකෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති සද්ධානං. මෙන්න මෙහෙම මහණෙනි, රජතුමා අක්කමෝ හෝති සද්ධානං. මෙහෙම සබ්දේහි අක්ෂම අක්කමයි කියලා කියනවා. සද්දේහි නොහැකි ඔහු අදක්ෂයෙක් කියලා කියනවා. කවුද සද්දේහි අදක්ෂ? කොහොම දකින්න කෙනාද? අර ඇත් සද්දේ, අස්ස පුර සද්දේ, ඉරසිරිය සද්දේ, පාබල සද්දේ, මේ බෙර සංක නාදය අහලා ස්ථීරව සිටග හිටින්න බැරි නම්, එයා පසුබහිනව නම්, ඒ පසුබහිනම කිඳා බහිනව නම්, එයා කියනවා සබ්දේහි අදක්ෂයි කියලා. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති ගන්ධානං. මහණෙනි, කෙසේද මේ ගන්ධේහි අක්කමයි කියලා කියන්නේ? ගන්ධේහි නොහැකියා ඇති කෙනෙක් කියලා කියන්නේ. ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ යේතේ රඤ්ඤෝ නාග අභිජාතා සංගාමවචාරා තේසං මුත්ත කරී සස්ස ගන්ධං ගහයිත්වා සංසීදති විසීදති න සත්තම්බති න සක්කෝති සංගාමං ඕතිරතුං ඒවං කෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති ගන්ධාන. ගන්ධීහි නොහේකියා වෙති කෙනෙක් කියලා කියන්නේ කොහොමද? දැන් මේ සංග්‍රාමයට ගියපු කෙනා සංගහම ගතෝ න අභිජාතා සංගහම සංගහමාවචරා මේ සංග්‍රාමයේහි එයාට දැනෙනවා මොකද්ද, තේසම් මුත්ත කරීසස්ස ගන්ධං ගහයිත්වා මේ ඇත් අස් මේ ආදි සත්වය මුත්‍රා කරපු ගඳ දැනෙනවා. එහෙම සත්වෝ ඒ පිට කරපු වසුරු ගඳ දැනෙනවා. එතකොට ගන්ධං ගහයිත්වා මේ ගඳ දැනෙනකොට මේ රජතුමාට මේ පුද්ගලයාට ඉන්න බැරි නම් කොහොමද නොසෙල්වි ඉන්න බැරි නම් ඔහු මොකද වෙන්නේ? සංසීදති, පසුබසිනවා. දැන් අර හිතන්න ඕක, දැන් එයාට ගඳ දැනෙනවා යොදුන් ගණනක්. ඒ කියන්නේ මොකක්ද? විශාල සෙනඟ, විශාල පිරිවර. දැන් මේකෙහි ඔහුට ඔහු ගන්ධෙහි නොහැකියේ නම් ගන්ධෙහි ඔහුට ස්ථීරව ස්ථාවරව පිහිටන්න බැරි නම් ඔහු පසුබැසීමට පසුබසිනවා. ඒ පසුබැසීම නැමැති සිතුවිල්ලෙම කිඳා බහිනවා. මුත්ත කරීසස්ස ගන්ධං ගහයිත්වා සංසීදති විසීදති නසත්තම්බති නසක්කෝති සංගාමං උතිරතු. එහෙමුණොත් එහෙම යාට මොකක්ද කරන්න බැරි? මේ සංගාමයෙන් එතරට පැමිණෙන්න බෑ. ඒවංකෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති ගන්ධානම්. මහණනි, මෙන්න මෙහෙම ඒ රජතුමා අක්කම වෙනවා. මොකේද? මේ ගන්ධේහි අදක්ෂයෙක් බවට පත් වෙනවා. මේ සංග්‍රාමයට ගියපු කෙනා. හොඳයි. එතකොට කතංජ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති රසානම්. මහණෙනි, කොහොමද රසෙහි අදක්ෂයෙක් වෙන්නේ, අක්කම භාවයට පැමිණෙන්නේ? ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංඝාම ගතෝ ඒකිස්සවා තින්නෝද කත්තියා විමානිතෝ දීහිවා තීහිවා චතුහිවා පංචහිවා තිනෝදක දත්තීහි විමානිතෝ සංසීදති විසීදති න සත්තම්බති න සක්කෝති සංගාම මෝතිරිතු. දැන් මේ මහණෙනි, කොහොමද අක්කමෝහෝති රසාන, රසෙහි අක්කමයි කියලා කියන්නේ, අදක්ෂයෙක් කියලා කියන්නේ? මේ දැන් සංග්‍රාමයට ගියපු කෙනාට ඒකිස්සවා තින්නෝද කත්තියා විමානිතෝ දවසක් කන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දෙකක් කන්න හම්බ වෙන්නේ නැහැ. දවස් තුනක් කන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ආදී වශයෙන් එන්නේ කන්න හම්බ වෙන්නේ නැති කොට නසත්තම්බති, ඔහුට ස්ථාවරව ඉන්න බැරි නම් මොකද්ද? මේ සංග්‍රාමයට ගියපු කෙනාට දැන් ආහාරය නැහැ. හැබැයි ඒ ආහාරය නැති නිසා ඔහුට ස්ථාවරව ඉන්න බැරි නම් එතකොට එයා මොකද්ද වෙන්නේ? සංසීදති විසීදති, පසුබසිනවා. පසුබසින සිතුවිල්ලෙම කිඳා බහිනවා. නුකානු බිමිව කරන්න පුළුවන්ද කියලා හිතන ඇතිනේ නේ. එතකොට නසක්කෝති සංඝාමං ඕතිරතු, එයාටත් පුළුවන් කමක් නැහැ මේ සංග්‍රාමයේ එතරට පැමිණෙන්න. ඒවංකෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති රසානම්. මහණෙනි, ඒ රජතුමත් මේ රසෙහි අදක්ෂයෙක් බවට පත් වෙනවා. දැන් කාරණා හතරක් කියන්නේ. අක්කමෝ හෝති රූපානම්, අක්කමෝ හෝති සද්ධානම්, අක්කමෝ හෝති ගන්ධානම්, අක්කමෝ හෝති රසානම්. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ අක්කමෝ හෝති පොට්ටබ්බානම්. ඉද භික්කවේ, මේ කියන්නේ මට තේරෙනවා මං හිතන්නේ. ඉද වික්ඛවේ රඤ්ඤෝ නාගෝ සංඝාම ගතෝ ඒකේන වා සර්වදේන විද්දෝ දීහිවා තීහිවා චතුහිවා පංචහිවා සර්වදේහි විද්දෝ සංසීදති විසීදතින සත්තම්බතින සක්කෝති සංඝාම මොහොතේතු. මොකද මේ ස්පර්ශ පොට්ටබ්බාණන් කියන්නේ? ස්පර්ශය. ස්පර්ශයේ අදක්ෂයක් වෙන්නේ කොහොමද? දැන් ගියාම එක ඊ පාරක් වදිනු. ඊ පාරවල් දෙකක් වදිනු. දැන් එක ඊ පාරක් වදිනකොට රජතුමාට ස්ථාවරව ඉන්න බැරි නම් මොකද වෙන්නේ? පසු බසිනවා. පසු බහින සිතුවිල්ලම ඉඳා බහිනවා. එතකොට එක හීපාරක් වදිනකොට දෙකක් වදිනකොට දැන් එයා පසු බහිනවා කියලා කියන්නේ සේනාවත් පසු බසිනවනේ නේ. ඉනහර සද්ධාව පසු බහිනකොට අනිත් ඔක්කොම ටික පසු බහිනවා. ඒ වගේ මේ රජතුමා පසු බසිනකොට අනිත් අය පසු බසිනවා. ඒ වගේ මේ ඒක හිපාරක් වදිනකොට එයා ඒකෙහි ස්ථාවරව පිහිටන්න බැරි නම් අර පසුබසින ඒ පසුබැසීම නැමැති සිතුවිල්ලෙම කිඳා බහිනවා. එයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ මොකක්ද මේ සංග්‍රාමයේ ඊතරට පැමිණෙන්න. දැන් මේ උපමා කතාවක් කියන්නේ එතකොට ඒවං කෝ භික්ඛවේ රඤ්ඤෝ නාගෝ අක්ඛමෝ හෝති පොට්ටබ්බහන. මෙන්න මේ මෙයා මේ රජතුමත් ස්පර්ශෙහි අදක්ෂයෙක් කියලා කියන්නේ. ඉමේහි කෝ භික්ඛවේ පංචෙහි අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ න රාජ රාජාහෝ හෝති න රාජ භෝගෝ න රඤ්ඤෝ අංගනේත්තේව සංඛං ගච්ඡති. මෙයා රජ කෙනෙක් විදිහට රාජාහර්ය ලබන්න නැත්නම් රාජ ගෞරව ලබන්න රාජ භෝගයේ භුක්ති විඳින්න මේ රජාව මේ යතාවත් සුදුසු වෙන්නේ මොන කෙනාද මොන රජාද සුදුසු වෙන්නේ නැත්තේ? මුඛයේ අදක්ෂ කෙනාද? රූපයේ අදක්ෂ නම් ශබ්දයේ අදක්ෂ නම් ගන්ධයේ අදක්ෂ නම් රසයේ අදක්ෂ නම් ස්පර්ශෙහි අදක්ෂ නම් එයා ඒ රාජ භාවයට රාජපති භාවයට සුදුසු වෙන්නේ නැහැ. ඒව මේ ඔක්කො භික්කවේ පංචෙහි අංගෙහි සමන්නාගතෝ භික්කුන ආහුනේයෝ හෝති පාහුනේයෝ හෝති න දක්කිනේයෝ න අංජලි කරණීයෝ නු අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස කතමෙහි පංච මහණෙනි. වගේ මේ රූපෙහි මෙන්න මේ කාරණා පහෙන් සමන්නාගත වුණු කෙනා ආහුනෙය වෙන්නේ නැහැ. ආහුනෙය කියලා කියන්නේ දුර ඉඳලා ඇවිල්ලා බැහැ දකින්න සුදුසු වෙන්නේ නැහැ. ඒ අයව දුර ඉඳලා බැහැ දැකලා පෝෂණය කළ යුතු වෙන්නේ නැහැ. සුදුසු වෙන්නේ නැහැ. දැකීමට සුදුසු වෙන්නේ නැහැ. දෑඟිලි බැඳලා වැඳීමට සුදුසු වෙන්නේ නැහැ. නිර පින්කෙතක් බවට පත් වෙන්නේ නැහැ. කතමේහි පංච මොන පහද? ඉද බික්කවේ බික්කු අක්කමෝ හෝති රූපාණං. යම් කිසි කෙනෙක් භික්ෂුවක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා අක්කමෝ හෝති රූපාණං මේ රූපෙහි අදක්ෂණං. අක්කමෝ හෝති සද්ධානං අක්කමෝ හෝති ගන්ධානං මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහෙහි අදක්ෂණං එයා අර කියපු කාරණාවල සුදුසු වෙන්නේ නැහැ. ආහුනේය පාහුනේය දක්කිනේය අංජලි කරණේය අනුත්තරම් පුණ්‍යක් එත්තං කියන ස්වභාවයට සුදුසු වෙන්නේ නැහැ. කතංච භික්කවේ අක්කමෝ හෝති රූපාණ ඉද භික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා. ඔන්න දැන් අර රජතුමා අර සංඝාමයේ තරණය කරලා රාජාර්හයට රාජපති භාවට සුදුසු නූන වගේ මෙන්න මේ කාරණා පහින් යුක්තගෙන ආහුනේය පාහුනේය දක්කිනේය කියන ගුණයන්ට සුදුසු වෙන්නේ නැහැ. කතංච භික්කවේ බික්කු අක්කමෝහති රූපාණං ඉද භික්කවේ බික්කු චක්කුණා රූපං දිස්සා. එහෙන් රූපයක් දැකලා රජනීයේ රූපේ සාරජ්ජති. ඒ රජනීයේ කියලා කියන්නේ සිත්කලු කියන එකයි. එතකොට ඒ සිත්කලු රූපේහි සාරජ්‍යති යැලෙනවා. එහෙන් රූපයක් දැකලා ඒ රූපේහි ඇලෙනවා. න සක්කෝති චිත්තං සමාදහිතුම්. අර රජතුමාට මොකද උනේ? අර විවිධ විවිධ රූප දැක්කහම රජතුමාට ස්ථාවර වෙන්න බැරි වුණාම උනොත් පසුබැසීම නැමැති අරමුණ පසුබසින ඒ අරමුණේම කිඳා බසින. ඒ වගේ මේ සිත්කලු රූප දැකලා ඒ රූපේ සාරජ්‍යති ඇලෙනවා නම් න සක්කෝති චිත්තං සමාදහිතු. අරයට සංග්‍රාමයේ තරණය කරන්න බැරි වුණානේ. ඒ වගේ න සක්කෝති සමාදහිතු. න සක්කෝති චිත්තං සමාදහිතු. මේ හිත සමාහිත කරගන්න පුළුවන්කම නැහැ. එවං කෝ භික්ඛවේ අක්කමෝහති රූපාණං. මහන්නේ මෙන්න මෙහෙම රූපේ අදක්ෂයක් වෙනවා. කොහොමද රූපේ අදක්ෂයක් වෙන්නේ? සිත්කලු රූප දැකලා ඒ රූපේහි මනාකොට ඇලෙනා නම් ඒ පුද්ගලයා, ඒ තැනැත්තා, ඒ භික්ෂුව රූපේහි අදක්ෂයක් බවට පත් වෙනවා. කතංච භික්කවේ අක්කමෝහෝති සද්ධානම්. දැන් මේකක් කියුවාම ඉතුරු ටික තේරෙනවා මං හිතන්නේ. ඉද භික්කවේ වික්ඛු සෝතේන සද්ධාන් සුත්තා රජනීයේ සද්දේ සාරජ්‍යති. අර කණෙන් ශබ්ද අහලා අර ඇස් අහියලා දැන් අරක මේ කතාව මේකට එකතු කරගන්න ඕන. අර රජතුමා ඇත් අස් රිය පාබලී සද්ද අහලා සංක සද්දේ ඔය මේ වහලා ස්ථාවරව ඉන්න බැරි වුණා නම් පසුබැසීමේ නැමැති පසුබැස්සරන් යරමුණෙහිම කිඳා බැස්සනම් ඌට අර සංග්‍රාමයෙන් එතරට පැමිණෙන්න බෑ. අන්න ඒ වගේ කණින් ශබ්දය අහලා ඒ සිත්කලු සිත ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත වූ කියන එකයි රජනීයේ කියලා කියන්නේ. හිත ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්තයි. එන්නේ ස්වභාවයෙන් යුක්ත සද්දේහි සාරජ්‍යති මනාකොට ඇලෙනවා. රජ්‍යති කියන්නේ ඇලෙනවා, සාරජ්‍යති කියන්නේ හොඳට ඇලෙනවා. න සක්කෝති චිත්තං සමාදහිතු. එයාටත් පුළුවන් කමක් නැහැ සිත සමාහිත කරගන්න. හරියට සංග්‍රාමය තරණය කරන්න බැරි වුණා වගේ. ඒවං කෝ භික්කවේ භික්ඛු අක්කමෝහෝති සද්ධාන. මෙන්න මෙහෙම මහණෙනි සද්දෙහි අක්කම වූ කෙනෙක් අදක්ෂ වූ කෙනෙක් වෙනවා. කතංච භික්කවේ භික්ඛු අක්කමෝහෝති ගන්ධාන. ඉද භික්කවේ භික්ඛු ගාහනේන ගන්ධං ගහයිත්වා රජනීයේ ගන්ධේ සාරජ්‍යති. මේ නහසෙන් ගඳ සුගඳ දැනගෙන මේ ගහයිත්වා සාහිත්වා විඳලා එහි මනාකොට ඇලෙනවනම් න සක්කෝති චිත්තං සමාදහිතු. එයාටත් පුළුවන් කමක් නැහැ. දැන් අර අපි කියන්නේ ඇත් අස් ඒ මුත්‍රා ආදිය ගාහණය කළා රජතුමාට ස්ථාවරව ඉන්න බැරි වුණොත් මොකද වෙන්නේ? පසුබසිනවනේ. සංග්‍රාමයෙන් එතරට පැමිණෙන්න බැරි වෙනවානේ. අන්න ඒ වගේ මේ නහසෙන් ගඳ සුවඳ විඳලා ඒ මන ඒ සිත ඇද බැඳ ගන්න ගඳ සුවඳෙහි ඇලුනොත් මනාවට ඇලුනොත් නසක්කෝති චිත්තං සමාදහිතු. මේ හිත සමාදාහණය කරගන්න සමාහිත කරගන්න පුළුවන් කම නැහැ. කතංච භික්කවේ භික්ඛු වක්කමෝහෝති රසානං. ඉද භික්කවේ භික්ඛු ජීවහාය රසං සාහිත්වා රජනීයේ රසේ සාරජ්‍යති. මේ දිවෙන් රස විඳලා ඒ රජනීය රසේ කියන්නේ අර සිත් ඇඳ බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත රසෙහි මනාවට ඇලුනොත් නසක්කෝති චිත්තං සමාදහිතුම්. එයාටත් මේ හිත සමාදානය කරගන්න සමාහිත කරගන්න පුළුවන් කමක් නැහැ. කතංච භික්කවේ අක්කමෝහෝති පොට්ටබ්බාණං. ඉද භික්කවේ භික්ඛු කායේ පොට්ටබ්බං කුසිත්වා රජනීය පොට්ටබ්බේ සාරජ්‍යති. මේ ස්පර්ශයන් ලැබලා ඒ ස්පර්ශෙහි සිත් ඇදබැඳ ගන්න ස්පර්ශෙහිම ඇලෙනවා නම් නසක්කෝති චිත්තං සමාදහිතු. එයාටත් මේ හිත සමාහිත කරගන්න පුළුවන් කමක් නැහැ. එවං කෝ භික්කවේ අක්කමෝහෝති පොට්ටබ්බාණං. මෙන්න මෙහෙම ස්පර්ශෙහි අදක්ෂයෙක් බවට පත් වෙනවා. ඉමේහිකෝ භික්කවේ පංචේහි ධම්මේහි සමන්නාගතු භික්කුණෝ න ආහුනේයෝ හෝති පාහුනේයෝ හෝති න දක්කිනේයෝ න අංජල කරණේයෝ න අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස. භික්ෂුවක් වුවත් මේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත වුණොත් ඒ භික්ෂුව ආහුනේය පාහුනේය දක්කිනේය අංජලි කරණේය කියන ගුණයට වැටෙන්නේ. පංචෙහි භික්කවේ යංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ රාජබොග්ගෝ හෝති රාජරහෝ හෝති රාජභුග්ගෝ රඤ්ඤෝ අංගනීත්වේව සංඛං ගච්ඡති කතමේහි පංච. මෙන්න මේ කාරණා පහින් යුක්තගෙන රාජාර්හයට සුදුසුයි, රජ වෙන්න සුදුසුයි, රාජභෝගයට සුදුසුයි. මොන පහින් යුක්ත කෙනාද? ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති රූපාණං කමෝ හෝති සද්ධානං කමෝ හෝති ගන්ධානං කමෝ හෝති රසාණං කමෝ හෝති පොට්ටබ්බාණං. රූපේහි දක්ෂේ, ශබ්දේහි දක්ෂයි, ගන්ධේහි දක්ෂයි, රසේහි දක්ෂයි, ස්පර්ශේහි දක්ෂයි. රසේහි දක්ෂයි ගුහම ගොඩක් කණේක නෙමෙයි. කතංච භික්ඛවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති රූපාණං. කොහොමද මේ රූපෙහි දක්ෂයෙක් වෙන්නේ? ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතු හත්තිකායන් දිස්වා අස්සකායන් දිස්වා රතකායන් දිස්වා පත්තිකායන් දිස්වා න සංසීදති න විසීදති සත්තම්බති සක්කෝති සංගාමං ඕතිරතුං ඒවංකෝ භික්ඛවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති රූපාණං. අර සංගාමයට ගිහිල්ලා ඇත්තස් මේ සේනාව දැකලා ස්ථවර ඉන්න පුළුවන් නම් තේරුණා. එතකොට න සංසීදති පසුබසින්නේ නැත්නම් න විසීදති පසුබසීම නැවති සිතුවිල්ලෙහි කිඳා වහින්නේ නැත්නම් එයාට පුළුවන් මොකද්ද? සංඝාමං ඕතරතු, මේ සංඝාමයෙන් එතර වෙන්න සක්කෝති හැකියාව ලැබෙනවා. තේරෙනවනේ කතාවක් නේ. උපමා කතාවකින් කියන්නේ. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති සද්ධානං. කොහොමද මේ ශබ්දෙහි දක්ෂයෙක් වෙන්නේ? ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතු හත්ති සද්දං සුත්වා අස්ස සද්දං සුත්වා රත සද්දං සුත්වා පත්ති සද්දං සුත්වා බේරිපන බේරිපන සංක තින වන්නි නාදං විතින වන්නි නාද සද්දං සුත්වා න සංසීදති න විසීදති සත්තම්බති සක්කෝති සංගාමං ඕතිරතු. මේ අර ශබ්ද ටික අහලා, මොන ශබ්දද? ඇස් රිය පාබල මේ සංක බෙර මේ ශබ්දය අහලා යාට හෙලවෙන්නේ නැත්තම් ස්ථාවරව ඉන්න පුළුවන් නම් පසුබසින්නේ නැත්තම් ස්ථාවරව ඉන්න පුළුවන් නම් යා පසුබසින්නේ නැහැ. පසුබසින්නේ නැත්නම් ඒ පසුබසීම නැමැති සිතුවිල්ලෙහි කිඳා බහින්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුට පුළුවන්කම තියෙනවා මොකක් කරන්නද? සංගාම ඕතරිතු සංගාමයෙන් එතරට පැමිණෙන්න පුළුවන්. ඒවංකෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති සද්ධානම්. මෙන්න මේකට කියනවා ඒ රජතුමා ශබ්දේහි දක්ෂේ කියලා. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති ගන්ධානම්. හිද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ යේතේ රඤ්ඤෝ නාගා අභිජාතා සංගාමවචාරා තේසං මුත්තක කරීසස්ස ගන්ධං ගහයිත්වා න සංසීදති න විසීදති සත්තම්බති. ඉතින් මේ සංගාමයේට පිවිසුණු කෙනා මේ ගන්ධ සුවඳ, අර සත්තුන්ගේ ගන්ධ සුවඳ දැනිලා ඔහු හෙලවෙන්නේ නැත්තම් ස්ථාවරව පිහිටා සිටිනවනම් අර පසුබැසීමක් කියලා අරමු, පසුබැසීමක් කියන එකක් ඔහුට නැහැ. ඒ අරමුණක කිඳා බැසීමකුත් නැහැ. අන්න ඒ පුද්ගලයාට පුළුවන් මේ සංග්‍රාමයේ එතරට පැමිණෙන්න. එතකොට කතංච භික්ඛවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති රසහණං. ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ සංඝාමගතෝ ඒකිස්සවා තින්නෝද කත්තියා විමානිතෝ දීහිවා තීහිවා චතුහිවා පංචහිවා තීනෝදක තීනෝදක තීනෝක දත්තීහි විමානිතෝ න සංසීදති න විසීදති. මේ දවසක් දෙකක් තුනක් ආහාර නැති වුණත් සැලෙන්නේ නැත්තම් නැත්තම් ස්ථාවරව ඉන්න පුළුවන් නම් ඔහුට පුළුවන් අර පසු බැසීම කියලා සිතුවිල්ලක් ඔහුට නැහැ. එතකොට ඒක කිඳා බැසීමකුත් නැහැ. අන්න එයාට පුළුවන් මොකක් කරන්නද? මේ සංග්‍රාමයෙන් එතරට පැමිණෙන්න. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ කමෝ හෝති පොට්ටබ්බානං ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ සංඝාමගතෝ ඒකේනවා සරවෙදේන විද්ධෝ දීහිවා තීහිවා. මේ ඊතල පාර එකක් වැදිනවා දෙකක් වැදිනවා. එක වැදිනකොට ඔහුට ස්ථාවරව ඉන්න බැරි නම් මොකද වෙන්නේ? එහෙනම් ස්ථාවරව ඉන්නවා නම් ඔහුට පසුබැසීම කියලා එකක් නැහැ. ඒ පසුබැසීම නැවති සිතුවිල්ල කිඳා බැසීමකුත් නැහැ. අන්න ඔහුට පුළුවන් හැකියාව තියෙනවා මේ සංග්‍රාමයෙන් එතරට පැමිණෙන්න. ඉමේහිකෝ භික්කවේ පංචේහි අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ රාජ රාජ රහෝ හෝති රාජ බුග්ගෝ රාජ රාජඤ්ඤෝ අංග නීත්‍යේව සංකං ගච්ඡති. මෙන්න මෙයා රාජ්‍ය අංගයන්ගෙන් යුක්ත රාජාර්යයට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. කොහොම කෙනාද? රූපේහි දක්ෂේ. විවිධ වූ රූප රූපේහි දක්ෂේ. ශබ්දේහි දක්ෂේ. ගන්ධේහි දක්ෂේ. රසේහි දක්ෂේ. ස්පර්ශේහි දක්ෂේ. ඒවමේවකෝ භික්කවේ පංචේහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කතමේහි පංච. මෙන්න මේ කාරණා පහෙන් වුණොත් යුක්ත වුණොත් ඔහු භික්ෂුවක් වේවා, ඔහු ගිහියෙක් වේවා, දුර ඉඳලා ගිහිල්ලා බැහැ දකින්න සුදුසුයි. ඔහු සමඟ ඔහුව පෝෂණය කිරීමටත් සුදුසුයි. ඒ වගේම ඔහුට දෑඟිලි බඳ වඳින්න සුදුසුයි. කවුද? ඉද භික්කවේ භික්ඛෝ කමෝ හෝති රූපාණං රූපේහි දක්ෂේ. කමෝ සද්ධානං කමෝ ගන්ධානං කමෝ රසානං කමෝ පොට්ටබ්බානං. කතංච භික්කවේ භික්ඛෝ කමෝ හෝති රූපාණං ඉද භික්කවේ භික්ඛෝ චක්කුණා රූපං දිස්වා රජනීයේ රූපේ න සාරජ්ජති. මේ සිත් ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත මේ රූපේහි න සාරජ්ජති. මනාවට ඇලෙන්නේ නැහැ. සක්කෝති චිත්තං සමාදහිතු. අන්‍යයට පුළුවන් මේ හිත සමාහිත කරගන්න. එවං කෝ භික්ඛවේ භික්ඛු කමෝ හෝති රූපං. මෙන්න මෙයා රූපේහි දක්ෂේක්. අත කතංච භික්ඛවේ භික්ඛු කමෝ හෝති සද්ධානං ඉද භික්ඛවේ භික්ඛු සෝතේන සද්ධාන් සූත්‍රා රජනීයේ සද්දේන සාරජ්‍යති. මේ ශබ්දයෙන් කනින් ශබ්ද අහලා ඒ සිත් ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත වූ ශබ්දෙහි මනාකොට නොයලෙනවා නම් ඔහුට පුළුවන් මේ හිත සමාහිත කරගන්න. කතංච භික්ඛවේ කමෝ හෝති ගන්ධානං ඉද භික්කවේ භික්කු ගානේන ගන්ධං ගායිත්වා රජනීයේ ගන්ධේ න සාරජ්ජති. සක්කෝති චිත්තං සමාදහිතුම්. නහසෙන් ගඳ සුවඳ විඳලා ඒ සිත් ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත ගඳ සුවඳෙහි නොයලෙනවා නම් ඔහු සක්කෝති චිත්තං සමාදහිතුම්. ඔහුට පුළුවන් මේ හිත සමාහිත කරගන්න. කතංච භික්කවේ භික්ඛු කමෝ හෝති රසානං ඉද භික්කවේ භික්ඛු ජීවහාය රසං සායිත්වා රජනීයේ රසේන සාරජ්‍යති. සක්කෝති චිත්තං සමාදහිතෝ. මේ දිවෙන් රස දැනිලා විඳලා ඒ සිත් ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත රසෙහි ඇලෙනවා නම් නොයලෙනවා නම් ඔහුට පුළුවන් මේ හිත සමාදානීය කරගන්නට. කතංච භික්ඛවේ භික්ඛු කමෝ හෝති පොට්ටබ්බානං ඉද භික්ඛවේ භික්ඛු කායේ පොට්ටබ්බං පුසිත්වා රජනීයේ පොට්ටබ්බේ න සාරජ්‍යති. සක්කෝති චිත්තං සමාදහිතුං. ඒවං කෝ භික්ඛවේ භික්ඛු කමෝ හෝති පොට්ටබ්බානං. මෙන්න මේ ශරීරයෙන් ස්පර්ශ ලැබලා ඒ සිත් ඇද බැඳ ගන්න ස්වභාවයෙන් යුක්ත ස්පර්ශේහි න සාරජ්‍යති. මනාවට ඇලෙන්නේ නැහැ. අන්න ඒ උට පුළුවන් මේ හිත සමාදානීය කරගන්නට. ඒවංකෝ භික්කවේ බික්කූ කමූ හෝති පොට්ටබ්භාන මෙන්න මෙයා ස්පර්ශෙහි දක්ෂේ වෙනවා. ඉමේහිකෝ භික්කවේ පංචේහි ධම්මේහි සමන්නාගතෝ බික්කූ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මේ කියපු ටික තේරුණාද? ඔව්. දැන් මේ කිව්වේ මොකක්ද? ඉන්ද්‍රිය සංවරය. එතකොට මේ ඉන්ද්‍රිය සංවර කළ යුත්තේ කුමක් සඳහාද? ඒ සංග්‍රාමයෙන් ජය ගන්න. මොන සංග්‍රාමයෙන්ද? අර කෙලෙස් සංග්‍රාමයෙන් ජය ගන්න. ඒ කෙලෙස් සංග්‍රාමයෙන් ජය ගන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් ජය ගන්න. දැන් මේ ටික සංවර කළ යුත්තේ ඇයි? දැන් අපි මුලින් මතක් කළොත් එහෙම අපි කිව්වා මේ සත්වයේක් පුද්ගලයෙක් ආදී වශයෙන් දැන් අපිට මඤ්ඤණාවක් තියෙනවා, හැඟීමක් තියෙනවා. මම කියලා මඤ්ඤණාවක් තියෙනවානේ. ඒක අපි මුලින් සාකච්ඡා කළා. කොහොමද මේ මම කියන සංඥාව පැන වුනේ? මම කියන මඤ්ඤණාව ඇති වුනේ ඇයි? කොහොමද? පංචස්කන්ධය හැටියට ගත්තු නිසා. දැන් මේ පංචස්කන්ධය එකක් හැටියට නැත්නම් මමයේ මගේ ආත්මයයි කියලා හැඟීමෙන් නැත්නම් තණ්හා දිට්ටි මාන වශයෙන් ගැනීමෙන් මොනවද ඇති වුනේ? ඒකට සත්තු පුද්ගල පඤ්ඤාක්තිය ඇති වුණා. ඒක ඇති වෙනකොට මොකද්ද ඒකට අයිතිවාසිකමක් ආවා? මොකද්ද? නෑ, ඒකට අයිතියක් ආව මොනවද? ඇහැක් අයිති වුණා. මොනවද? කනක් අයිති වුණා. මේ කන අයිතුනේ කාටද? අර පංචස්කන්ධය උපාදාන කළ කෙනාට. මං සඳහන් කළා රහතන් වහන්සේට ආයතන ධර්මානුකූලව ආදර නැහැ. ඇයි ඒ? ඇයි පටිච්ච සමුප්පාදය කියාගෙන යන්න බලන්න. කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය. දැන් නිරෝධය කියාගෙන යන්න. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා, නාම රූප නිරෝධෝ සලයත නිරෝධෝ කියලා කියන්නේ මොකක්ද? ආයතන නිරෝධයි. එතකොට මෙන්න මේ සත්වයක පුද්ගලයෙක් කියන මඤ්ඤණාව එනකොටම මම කිව්වා අයිතිවාසිකමක් එනවා. ඒ තමයි මේ ආයතන ටික. තේරුණාද? දැන් මේ ආයතන ටික සංවර කළ යුත්තේ ඇයි? අන්නර පැන වුණ සත්ත්ව පුද්ගල මඤ්ඤණාව දුරු කිරීම සඳහා. තේරුණාද? ඒ අවිද්‍යාවෙන් ගන්නා නැත් තණ්හා දිට්ටි මාන වශයෙන් ගන්නා මේ උපාදානස්කන්ධය දැන් ඇහැට පේන්නේ නැහනේ. ඒ අවිද්‍යාවෙන් මේ තණ්හා දිට්ටි මාන වශයෙන් මේ ගන්න උපාදානස්කන්ධය දුරු කර ගැනීම සඳහා තමයි මේ ටික අපි සංවර කරගන්නේ. තේරුණාද? එතකොට ඒ ටික සංවර කිරීමෙන් අපි මොකද්ද ඊළඟට? එතනින් ඉවර නැහැ. එතන ඒ ටික සංවර කිරීමෙන් අපි දුරු කරන්නේ මොකක්ද? අන්නර පංචස්කන්ධේ තණ්හා දිට්ටි මාන වශයෙන් ගන්න. ඒක දැන් ඒක මේ ඕලාරික හිතට පේන්නේ නැහැ. ඕලාරික හිතට අහු වෙන්නේ නැහැ. එහෙනම් අන්නර ඉන්ද්‍රිය සංවරය ඇති වුණු හිතට තමයි අර පංච උපාදානස්කන්ධය අහු වෙන්නේ. එහෙම නැත්තම් තව පරියායකින් කියන්න පුළුවන්. අපි කිව්වා සිත කියන ස්වභාවය, චිත්ත කියන ස්වභාවය, ස්වභාවයේ වශයෙන් ඉන්ද්‍රිය ධර්ම ඇති වෙනකොටම සත්ත්ව පුද්ගල ස්කන්ධ ධර්මයෝ සත්ත්ව පුද්ගල ස්වභාවයට අවෙනකොට ඉන්ද්‍රිය ධර්ම පැනවෙනවා. ඉන්ද්‍රිය ධර්ම පැනවෙන ඒ හිත පංච නීවරණයන්ගෙන් වහගන්නවා. තේරුණාද? මේ පංච නීවරණ සහිත හිතට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ටික ගෝචර අයිති. දැන් රහතන් වහන්සේගේ සිතෙහි පංච නීවරණ දුරුයි. ඒ නිසා උන්වහන්සේට ආයතන පනවන්න පුළුවන්කම නැහැ. එතකොට අහන්න පුළුවන් ඇහෙන් රූප පේන්නේ නැද්ද කියලා. පේනවා. හැබැයි ඒක තණ්හා දිට්ඨි මාන වශයෙන් තොරයි. තේරුණා? ඒ මොකද ඒක අර පංච නීවරණයෙන් තොරයි. එතකොට මේ පංච නීවරණයේ දුරු කිරීමයි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන පරමාර්ථය. පංච නීවරණය සෝවාන් වුණත් තියෙනවා, සකෘදාගාමී වුණත් තියෙනවා, අනාගාමී වුණත් තියෙනවා. අරිහත් මාර්ග ඥාන සිතින් තමයි මේ පංච නීවරණය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ. තේරුණා? එතකොට මේ පංච නීවරණ දුරු කරන්න නම් මුලින්ම මෙන්න මේ සංවරය ඇති කරගන්න ඕන. මේ පංච නීවරණත් ඕලාරික මට්ටමින් තියෙනවා, සුකුමල මට්ටමින් තියෙනවා. එතකොට මේ ඕලාරික මට්ටමින් තියෙන පංච නීවරණ ටික මේ ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනකොටම දුරු වෙනවා. නමුත් මේ මමයේ කියලා හැඟීම, දැන් මේ පංචස්කන්ධෙහි තියෙන උපාදානය නැත්තම් මේ මමයේ කියලා ගත්තු අදහස, ඒ පවත්තන්න තියෙන ඕනෑකම කියන මේ ටික දුරු කරන්න පුළුවන් අර පංචස්කන්ධෙහි තියෙන උපාදානය දුරු කිරීමෙන්. ඒතර ඒ උපාදානය දුරු කරන්න නම් මෙන්න මේ කියපු සංවරේ රූපේහි දක්ෂිකන 60 විවිධ රූප පේනවා. ඒ පේන රූපේහි ස්ථාවර වෙන්න ඕන. ඒ රූපේ රූපය පේනකොට ස්ථාවර වෙන්න ඕන. හෙළුණොත් මොකද වෙන්නේ? අර සිහිය පසුබසිනවා. මම කියන්නේ සිහිය තමයි රජතුමා. මේ හිතේ රජා කවුද? සිහිය තමයි බුදුහාමුදුරු කියන මේ සිහිය තමයි හිතට එකම පිලිසරණ. එතකොට මේ හිතේ ප්‍රධානියෙක් ඉන්නවා නම් ඒ තමයි සිහිය. ඒතර රූපේහි මේ හිත විසිරලා යනවා නම් ඔහු අර සිහියෙන් මොකද වෙන්නේ? පසුබසිනවා. විවිධ ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දෙහි විසිරලා යනවා නම්, හෙලවෙනවා නම් සිහිය පසුබසිනවා. එතකොට මේ ආයතන පහේ සිහිය කියන්නේ අරමුණු වල විසිරලා යනවා නම්, ස්ථාවරව පිහිටාන්න බැරි නම් කවුද පහුවන්නේ? සිහිය පසුබසිනවා. එයාට පුළුවන් කමක් නැහැ මේ සංගාමය තරණය කරන්න. තේරුණාද? එතකොට අන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ එහෙම සංවර කරගත්තේ නැති කෙනාට අර අවසාන වශයෙන් තියෙන අර පංචස්කන්ධයේ තියෙන උපාදානිය දුරු කරන්න හැකියාවක් නැහැ. දැන් මේ කාරණා හේතු වෙන කුමක් සඳහාද? පංචස්කන්ධයේ උපාදානස්කන්ධය දුරු කර ගැනීම සඳහා. හොඳයි, තේරුණාද? හොඳයි, අපි මුලින් ඉඳලා අගට සාරාංශ වශයෙන් සිහිපත් කරගෙනම අපි අධිගෙනගත්තු ටික. ඉගෙනගත්තු ධන හතක් පිළිබඳව. මොනෝදී හත් සත්ත ධනේ? සද්ධා, සීල, හිරි, වත, සුත, ඡාග, ප්‍රඥා. ඊළඟට ඉගෙනගත්ත දක්ෂයක් වෙන්න ඕන. මොකේද දක්ෂ වෙන්න ඕන? රූපේ දක්ෂයක් වෙන්න ඕන. සද්දේ දක්ෂයක් වෙන්න ඕන. ගන්ධේහි දක්ෂයක් වෙනවා. රසේහි දක්ෂයක් වෙනවා. ස්පර්ශේහි දක්ෂයක් වෙනවා. එයි මේ දක්ෂයක් විය යුත්තේ. දැන් මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන. ඒ සංවරය ඇති කරගන්නේ මොකක් සඳහාද? පංච උපාදානස්කන්ධය දුරු කිරීම කිව්වත් හරි. දැන් අර පංචස්කන්ධයේ කෙරෙහි තමයි උපාදානිය පහළ වෙන්නේ. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ කෙරෙහි තමයි උපාදානිය පහළ වෙන්නේ. අන්නේ උපාදානිය දුරු කිරීම සඳහා තමයි හේතු වෙන්නේ, උපකාරී වෙන්නේ. මොකක්ද මේ ඉන්ද්‍රිය සංවරය? තේරුණානේ? එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය කිරීමෙන් පංච උපාදානස්කන්ධය දුරු කිරීමෙන් ලබන්නේ මොකක්ද? අර බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෙක් අවදීම හේවපු ඉපදීමෙන් අත්මිදෙන, දිරායෑමෙන් අත්මිදෙන, දෙඩවීමෙන් අත්මිදෙන, මරණයෙන් අත්මිදුනා වූ ඒ නිර්වාණය නැමැති ධහමයි, නිර්වාණය නැමැති ධහම පිණිසයි ඒ සියලුම ධර්මයන් උපකාරී වෙන්නේ. තේරුණා? හොඳයි, අදට එනම් ප්‍රමාණව. ගැටලු තියෙනවද? ජයරත් මහත්තයා නම් කෝටියක් ප්‍රශ්න ඇති. කියපු දේවල් තේරුණා. ඉතින් ටික ටික මේවා අපි අහගන්න ඕන, පුළු පුළුවන් විදියට එකතු කරගන්න ඕන ජීවිතේට. අර කින්ද පාත ගන්නද? දැන් බුදුනාම රහතනම හරි මේ අලුතෙන් දැනුම එකතු කරන්නේ නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ දැන් සුත කියන එක අතර. ඔව්. ඒතකොට අර පහුර තියලි ඉවරනේ. එතකොට එකතු කිරීමක් නැහැ. දැන් අර ගඟින් එතරට ගියාම පහුර වැඩක් නැහැ. ඒ වගේ ඒ ටික එතන එතන අදහස් කරන්නේ ධම්මේ විතරයි නේ සුත කියන්නේ. ඔව්. ප්‍රපංචාවේ පජාරත නැ ප්‍රපංච පත්තක ප්‍රපංචයන්නේ ප්‍රපංච කිරීමක් නැහැ. එතකොට අර ඊතරට යනකම් මේ ටික ඕන. නැත්නම් හරියට අර හැමෝම ගිහිල්ලා ගඟට පනිනව පේනවා, අපිත් ගිහිල්ලා ගඟට පනිනවා. පහුරක් නැති වුණොත් මොකද වෙන්නේ? අර කියනවානේ. ඒක නිසා වුණා. ඒත් හැබැයි කුල්ලූප මම බික්කවේ ධම්මං දේසී සමහරනි මේක මේ පහුරකට උපමා කරන නො නිතරණත්තාය නොගහනත්තාය මේ කරේ තියාගෙන යන්න නෙවෙයි, මේක ඊතර වීම සඳහා විතරයි. ඒක ගංගෙන් ඊතරට ගියාම කරේ තියෙන යන්න ඕන නෑ, ඊතර වෙලා ඉවරනේ. අන්න එහෙම කියලා උදාහරණ දේශනා කරනවා. කියන්නේ ධර්මයේ කියන්නේ එහෙම පිණිස ඊතර වීම පිණිසයි. ජාති ජරා ව්‍යාධි මරණ දුක. හොඳයි, අපි එහෙනම් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඔබ හැම දිනම බොහෝ වැඩ රාජකාරී තියෙන බව දන්නවා. මේ ලැබූ මනුස්සාත්ම භාවයේ බොහොම වටින එකක්. මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදෙන්න යම් කිසි කාරණාවක් ශ්‍රවණය කරනවා, ඒක යහපත පිණිසම පවතිනවා. ඒක හිතෙහි විසුද්ධිය පිණිසම පවතිනවා. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ලෝකයාට ලෝක සත්‍යයට ධර්මය දේශනා කරන්නේ මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් මේ සත්‍යය උමුදවා ගැනීම පිණිස. ලෞතර බුදුහාමුදුරුවෝ විසින් දේශනා කළ ධර්මය අපි ඒක රාසී වෙලා සාකච්ඡා කළා. අපි තුලත් යම් බෝධිපාක්ෂික ධර්ම වැඩුණා. ඒ නිසා විහාරස්ථානයට යන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියන අදහසින් විහාරස්ථානයට පැමිණිලා සද්ධර්ම ශ්‍රවණය කළා, සාකච්ඡා කළා. මේ සර්ව ප්‍රකාරයෙන් අප විසින් අපේ චිත්තසංතානෙ ගුණනගා ගන්නට යෙදුන සියලුම කුසලානිසංස ධර්මය ඔබ අප හැම දිනම මේ මනුෂ්‍ය ලෝකයක හැදූ වැඩූ දෙමව්පියොන්ට, ගුරුහරුකන් දුනු ගුරුවරු ආදී හැම දිනාටමත් හේතු වීමෙන් ඒ හැම දිනාටමත් සියලු ආකාරයෙන් යහපත සැලසෙත්වා අපේ ජීවිතවලට. අනේ හොඳයි යහපතේ කියලා කවුරු හෝ කෙනෙක් අනුකම්පාවෙන් උදව් උපකාර කළාද, ඒ හැම දිනාටමත් මේ පින් දහම් යහපත පිණිසම හේතු වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දිනාටත් මේ දුක් සහිත සසරෙන් එතරවන්ට ඒ බුදු හාමුදුරුවෝ දරුව මේ අවබෝධ කරව මේ අවබෝධ කරන්නේ තා ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදිනවාය කියලා යම් කිසි දහමක් මෙන්න මේ දහම ශ්‍රේෂ්ඨය ප්‍රණීතය කියලා දේශනා කළාද, ඒ බුදු හාමුදුරුව විසින් දේශනා කළ අවබෝධ කළ පසේ බුදුවරු විසින් අවබෝධ කළ මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ඒ උතුම් නිර්වාණය නැමැති උතුම් ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට සිත් සතම් පහදවාගෙන ගෞතම බුදුසසුනේ මේ සිදු කළා වූ මහා ධර්ම ශ්‍රවණමය පින කුසලය උතුම් වූ නිවන් අවබෝධයටම චතුරාර්ය සත්‍ය අවබෝධයටම පාරමිතාවක්ම වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනාවක් දමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දැහැම දිනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිංජතු.